ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු කාර්යයක් පවත්වන හොඳයි. මේ ශ්‍රවණය කරන උතුම් ධර්මය ඔබ අප හැම දිනාගේම සංසාරික දුක කෙලවර කිරීම පිණිසම වෙත්වා කියන අදහස ඇති කරගෙන අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අද මේ සාකච්ඡා කරන සූත්‍රයේ නම තමයි තයෝ ධම්ම සූත්‍රය. මෙතන කලින් අහලා තියෙනවද දන්නෙත් නැහැ. මේ සූත්‍රයේ තිබෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ තමයි මේ සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ. තයෝ කියලා කියන්නේ තුනයි කියන එක. ධම්ම කියලා කියන්නේ ධර්මය කියන එක. ධර්ම කාරණා තුන තුන විස්තර කරන නිසා ඒක තයෝ ධම්ම කියලා විස්තර වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ සැවැත් නුවර වැඩ ඉන්න වෙලාවේ මේ සූත්‍රය භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරන සූත්‍ර ධර්මය. එතකොට බුදු කෙනෙක් ඇයි මේ ලෝකේ පහළ වෙන්නේ? ඇයි ධර්මයක් මේ ලෝකේ පවතින්නේ කියන වග මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, තයෝ මේ භික්ඛවේ ධම්මා ලෝකේ න සංවිජ්ජයෝ. මහණෙනි, මෙන්න මේ ධර්ම තුන, තයෝ භික්ඛවේ ධම්මා, මේ ධර්ම කාරණා තුන මේ ලෝකේහි සංවිජ්ජයෝ, මේ ජීවමාන වෙන්නේ නැත්නම්, පවතින්නේ නැත්නම්. මොකද්ද තයෝ මේ භික්ඛවේ ධම්මා ලෝකේ න සංවිජ්ජයෝ, මෙන්න මේ ධර්ම තුන මේ ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැත්නම්, න තථාගතෝ ලෝකේ උප්පජ්ජේය අරහං සම්මා සම්බුද්ධෝ. ඒ ලෞතර බුදු කෙනෙක්, අරහං සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකෙහි පහළ වෙන්නේ නැහැ. න තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ ලෝකේ දීපෙය. ඒ ලෞතර බුදු කෙනෙකුගේ ධර්මය මේ ලෝකෙහි දීප්තිමත් වෙන්නේ නැහැ, පවතින්නේ නැහැ. මෙන්න මේ ධර්ම තුන ලෝකෙහි විද්‍යාමාන වෙන්නේ නැත්නම්. කතමේතයෝ මොන ධර්ම තුනද? ජාතිච, ජරාච, මරණංච. මේ ඉපදීමත්, දිරායෑමත්, මරණයත් කියන මේ ධර්ම තුන මේ ලෝකෙහි නැත්තම් බුදු කෙනෙක් උපදින්නේ නැහැ. එතකොට ඒක මම හැමදාම අහන්නේ, ඇයි අපි බුදුන් සරණ යන්නේ කියලා. ඇයි අපි බුදුන් සරණ යන්නේ? සසර දුකෙන් මිදෙන්න. සසර දුක නම් මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ. එතකොට මෙන්න මේ කාරණා ලෝකේ පවතින්නේ නැත්නම්, ඉපදීමක් මේ ලෝකේ නැත්නම්, දිරායෑමක් මේ ලෝකේ නැත්නම්, මරණයක් මේ ලෝකේ නැත්නම්, ලෝතර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඇයි? ඇයි දුකක් නැහැ. ඉපදෙන්නේ නැත්නම් ඉපදුණු නිසා මේ හැම දුකක්ම නේ. මේක උපදින්නේ නැත්නම් දිරායමක් නැහැ. දිරායමක් නැත්නම් මරණයක් නැහැ. මරණයක් නැත්නම් ආපහු ඉපදීමකුත් නැහැ. එහෙනම් මෙන්න මේ කාරණා තුන නිසා තමයි ලෝතර බුදු කෙනෙක් ලෝකෙහි පහළ වෙන්නේ. එතකොට අපි බුදුහාමුදුරුව විශ්වාස කරන්න ඕන. කුමක් නිසාද බුදුහාමුදුරුව මෙන්න මේ ධර්ම තුනෙන් අත් මිදුණා? මොන ධර්ම තුනෙන්ද? ඉපදීමෙන්, දිරායෑමෙන්, මරණයෙන් අත් මිදුණා. එතකොට එන්නේන් අත් මිදීම සඳහායි අපි බුදුහාමුදුරුව සරණ යන්න ඕන. එතකොට දැන් ධර්ම තුනක් තියෙනවා. මෙන්න මේ ධර්ම තුන නිසා තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ, ධර්මයේ ලෝකෙහි පවතින්නේ. එතකොට ඉමේකෝ භික්ඛවේ තයෝ ධම්මා ලෝකේ න සංවිජ්ජෙයුං න තථාගතෝ ලෝකේ උප්පජ්ජෙය අරහං සම්මා සම්බුද්ධෝ න තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ ලෝකේ දීපේය යස්මාච කෝ භික්ඛවේ ඉමේ තයෝ ධම්මා ලෝකේ සංවිජ්ජති තස්මා තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ තස්මා තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ ලෝකේ දිප්පති. මහණෙනි, මෙන්න මේ ධර්ම තුන නැත්තම් තථාගතයන්න් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. මෙන්න මේ ධර්ම තුන, ජාති, ජරා, මරණ කියන මේ ධර්ම තුන ලෝකෙහි පවතින නිසායි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ, ධර්මය පවතින්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට තයෝ මේ භික්ඛවේ ධම්මේ අප්පහාය අභබ්බෝ ජාතිං පහතුං ජරං පහතුං මරණං පහතුං කතමේ තයෝ. මහණෙනි, මෙන්න මේ ජාති, ජරා, මරණ කියන මේ ධර්ම තුන තයෝ මේ භික්ඛවේ ධම්මේ අප්පහාය බැහැර නොකල. මොන ධර්ම තුනද? ජාති, ජරා, මරණ කියන මේ ධර්ම තුන පහ නොකර, පහතුන් ජරා, මෙන්න මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන මේ ධර්ම තුන පහ කරන්න පුළුවන්කමක් නැහැ. තයෝ මේ භික්ඛවේ ධම්මා අප්පහාය, ධම්මේ අප්පහාය, මෙන්න මේ ධර්මිය තුන බැහැර නොකර, අබබ්බෝ ජාතින් පහතු, ඉපදීම බැහැර කරන්න බෑ. මෙන්න මේ ධර්ම තුන බැහැර නොකොට ඉපදීම බැහැර කරන්න බෑ. දිරායෑම බැහැර කරන්න බෑ. මරණය බැහැර කරන්න බෑ. කතමේ තයෝ, මොන ධර්ම තුන බැහැර නොකරද? බුදු කෙනෙක් උපදින්නේ ඇයි? ජාති, ජරා, මරණ මේ ධර්මයේ ලෝකේ පවතින නිසා. මෙන්න මේ ධර්ම තුන බැහැර කරන්න බෑ. මෙන්න මේ ධර්ම තුන බැහැර නොකර. මොන ධර්ම තුනද? කතමේ තයෝ රාගං අප්පහාය, රාගය දුරු කරන්නේ නැතුව. දෝසං අප්පහාය, දෝෂය දුරු කරන්නේ, දේසය දුරු කරන්නේ නැතුව. මෝහං අප්පහාය, මෝහය දුරු කරන්නේ, බැහැර කරන්නේ නැතුව. තයෝ මේ භික්ඛවේ අප්පහාය අබබ්බෝ ජාතින් පහතු, මෙන්න මේ ධර්ම තුන දුරු කරන්නේ නැතුව, බැහැර කරන්නේ නැතුව මේ ඉපදීම බැහැර කරන්න බෑ. දිරායෑම බැහැර කරන්න බෑ. මරණය බැහැර කරන්න බෑ. හොඳයි. එතකොට මේ මොන ධර්ම තුනද බැහැර නොකරද මේ ජාති, ජරා, මරණ බැහැර කරන්න බැරි? රාග, දේශ, මොහ. දැන් මතක තියාගන්න ඕනේ. ඒක රාගය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි තියෙන අද අපි ඊළඟ තියෙන අදහස් ටික ඉස්සෙල්ලා කියමු. ආශාව. ඔක්කොම ගන්න පුළුවන් මේ රාගය කියන එකට. දැන් මේ රාගය කියන එක අපි මේ දැන් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුරු කරන්න අපි අවබෝධ කරන්න ඕනේ මොකද්ද? මේ රාගය කියන එක තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරන්න ඕනේ. මේක මේ රාගයේ ස්වභාවය අවබෝධ කරන්න ඕනේ. දේසේ ස්වභාවය අවබෝධ කරන්න ඕනේ. මෝහයේ ස්වභාවය අවබෝධ කරන්න ඕනේ. ඒ මෝහයේ ස්වභාවය අවබෝධ කිරීමෙන්, දේසේ ස්වභාවය අවබෝධ කිරීමෙන්, මෝහයේ ස්වභාවය අවබෝධ කිරීමෙන් තමයි ජාති ජරා ව්‍යාධි මරණ දුරු කරන්න පුළුවන්. හොඳයි. එතකොට රාගය කියලා කියන්නේ ඇලීමයි. කොහොම ඇලීම? මම මගේ මගේ ආත්මයයි කියන හැඟීමෙන් මඤ්ඤණාවෙන් ඇලීමට කියන මොකක් කියලා රාගය කියලා. ඒක කාමයේයි රාගයේ අතර වෙනසක් තියෙනවා. දැන් අපි කාම කියලා වචනයක් තියෙනවා නේද? ඒකයි රාගයේ අතර වෙනසක් තියෙනවා. දැන් අපි කාම කියලා කියන්නේ කැමැත්ත. කැමැති දේ. ඒකට අපි කැමැති දේට තමයි ඇලී ගන්න. ඒක තමයි රාගය. ඉස්සෙල්ලාම කාමය. දැන් රූපයක් දැක්කහම ඒක පිළිබඳව ඇති වෙන්නේ කැමැත්ත. කාමය. ඒ කියන්නේ ඒක ප්‍රිය හෝ අප්‍රිය හෝ කැමැත්තක් කාමයක් තමයි ඇති වෙන්නේ. එතකොට රාගය කියලා කියන්නේ අන්නේ කාම වස්තුවේහි ඇලී ගැනීම. ඒ කාම වස්තුවේ ඇලී ගන්නවා කියලා කියන්නේ නැවත නැවත නැවත නැවත ඒ වස්තුව කෙරෙහිම මේ සිත අර මමය, මගේය, මගේ ආත්මය කියන උපාදානීය සහිතව උපදිනවා. දැන් මේක තේරුම් ගන්න පුළුවන් මේ රාගය පිළිබඳව විස්තර වෙන සූත්‍ර කීපයක අපි සාරාංශය කතා කළොත් එහෙම. මේ අත්තිරාග කියලා සූත්‍රයක් තියෙනවා මේ සංයුත්ත නිකායේ. මේ සූත්‍රයේ මෙහෙම දක්වනවා රාගය කියන්නේ මොකක්ද කියලා. කබලීකාරේචේ භික්කවේ ආහාරේ අත්ති රාගෝ අත්ති නන්දී අත්ති තණ්හා පතිට්ඨිතං තත්ත විඤ්ඤාණං විරුල්ලං යත්ත පතිට්ඨිතං විඤ්ඤාණං විරුල්ලං අත්ති තත්ත නාම රූපස්ස අවක්ඛන්ති. මේ විදිහට සඳහන් කරනවා. එතකොට කබලීකාකාර ආහාරේ මේ මහණෙනි මේ කබලීකාකාර ආහාරේහි රාගය තියෙනවා නේද? කබලිකාකාර ආහාරය කියන්නේ මොකද්ද? කියන්නේ. දැන් මේ දැන් දැන් සත්වයේ පුද්ගලයේ කියන එක දැන් විස්තර කරන්න කිව්වොත් එහෙම එකක් තමයි නාම රූප කියලා අපිට විස්තර කරන්න පුළුවන්. තේරුණා. එහෙම නැත්නම් තවත් ක්‍රමයකට විස්තර කරන්න පුළුවන් සතර ආහාර කියලා. එහෙම ඉගෙනගෙන තියෙනවනේ නේද? එක්ක අපිට පුළුවන් නාම රූප කියලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් සතර ආහාර. දැන් සතර ආහාරයෙන්තරව සත්‍ය පුද්ගලෙ දක්වන්න බෑ. එතකොට මේ කබලීකාකාර ආහාරේ මේ සත්‍යයේ රාගය තියෙනවා. මොකක් මේ කබලීකාකාර ආහාර කියලා කිව්වේ? මේ අපි හපලා ආහාර. එතකොට එහි රාගය තියෙනවා. එහි රාගය තියෙනවා කියලා කිව්වේ මොකද්ද? ඒ ආහාරය දැන් අපි කුසටෝන් නිසා කනවම නෙවෙයි. කුසටෝන් දැන් අපි ගාල බඩ පිළිල ඉන්නවා. නමුත් යම් කිසි කෑමක් දැකම කුසටෝන් නිසාම කනවා නෙවෙයි. එහෙනම් අර හිතේ තියෙන කැමැත්ත නිසා කනවා නේ? අර මේ බඩ පිරීලා. හැබැයි කිරි ටිකක් දැක්කත් එහෙම තව ටිකක් කන්න පුළුවන්. හැබැයි බඩ ටෝනින් නිසා නේ, ශරීරයේ ටෝනින් නිසා නේ. අන්න ඒ වගේ මේ ආහාරයේ රාගය තියෙනවා. එතකොට මේ මේ මේ ඕලාරික මට්ටමින් තියෙන ස්වභාවයක් මේ කියන්නේ. එතකොට අත්ති නන්දි එහි ඒ ආහාරයේ ඇලීම තියෙනවා. කබලීකාකාර ආහාර. අත්ති තණ්හා. ඒ ආහාරයේ රාගය තියෙනවා නම් ආහාරයේ ඇලීම තියෙනවා නම් ඒ ආහාරය තව මොකක්ද ඕනේ? තණ්හා පවත්තන්න ඕනේ. දැන් අපි කන්න කැමති දෙයක් ආපහු කන්න කැමති නේ නේද? ඇයි ඒ? අර ආහාරේ රාගය තියෙනවා. රාගය කියලා කියන්නේ මා දැන් පෙර කාලයක රස විඳලා මේක තණ්හාවෙන් නැත්තම් මේක තණ්හාවෙන් උපාදානය කරලා තියෙනවා. ඒක දැන් මේ ආහාරය දකිනකොට මොකද වෙන්නේ? මතුවෙලා එනවා. එතකොට ඒකේ රාගය තියෙනවා. ඒකේ සතුට වීම තියෙනවා. නන්දි කියලා කියන්නේ සතුටට කියන නමක්. අභිනන්දති අභිව ඒ විදිහට දක්වන්නේ. ඒ ආහාරේ සතුට වීම තියෙනවා. ඒ සතුට වීම තියෙනවා කියලා කියන්නේ ආහාරය පවත්තන්න ඕනේ කම තියෙනවා. තේරෙනව නේද? එතකොට අන්න එහෙම ඉන්න ඔන්නෝම මේ ආහාරයේ පිහිටියෝ කොහොම පිහිටියොත්ද? ආහාරයේ රාගයේ පිහිටියොත්. රාගයේ කිව්ව මොකද්ද එතකොට? තණ්හා දිට්ඨි මාන වශයෙන් ඒ ආහාරයේ පිහිටියෝ. ඒකේ සතුට උපදිනවා. නන්දි කියලා කියන්නේ සතුට කියලා කියන්නේ කෙලෙස්. අර මේ ධනිය ගෝපාල සූත්‍රය එහෙම අපි ඉගෙන ගත්තනේ නේ. අර ධනිය ගෝපාල සතුට වෙවි ඉන්නවා. බුදුහාඳුරු ඇවිල්ලා දේශනාවක් කරනවා නේ. ඔව්. එතකොට ඒ නන්දි කියලා කියන්නේ මොකේද? සතුටට. එතකොට යහරි සතුට තියනවා නම් ඒක පවත්තන්න ඕන. කියන්නේ නැවත නැවත ඒක පවත්ීමේ ඕනෑකම තියෙනවා. ඒකට කියනවා තණ්හා. මෙන්න මෙහෙම පිහිටියෝ. තත්ත විඥානං විරුල්ලං. අන්නේ ආහාරෙහි තත්තෙහි විඥානං විරුල්ලං එහි විඥානේ පිහිටියා වෙනවා. තේරුණා. දැන් විඥානේ පිහිටන්නේ ඇයි? ආහාරේ රාගය තියෙනවා නම් ආහාරේ සතුට වීම තියෙනවා නම් ආහාරේ තණ්හාව තියෙනවා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? එහි විඥානය විරුල්ලා විඥානේ වැඩෙනවා. විරුල්ලා කියන්නේ වැඩෙනවා කියන එකයි. එතකොට යත්ත පතිට්ඨිතං විඥානං විරුල්ලා ඒ වැඩෙන විඥානේ යම් තැනක පිහිටියාද අත්ති තත්ත නාම රූපස්ස අවක්칸ති. අන්න එතන නාම රූපයාගේ දැස ගැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර තණ්හා දිට්ඨි මාන වශයෙන් මේ ස්කන්ධ ධර්මියෝ පහ බැසගන්නවා. යහ ඒ ආහාරය නිසාවෙන්ම පහළ වෙනවා. එතකොට යත් අත්ති නාම රූපස්ස අවක්칸ති යම් තැනක නාමයත් රූපයත් බැස ගන්නවා නම් අත්ති තත් සංඛාරාණං බුද්ධි එහි සංඛාරය වැඩෙන්න ගන්නවා. ඒ ආහාරය පිළිබඳව චිත්තචෛතසික ධර්මියෝ ඇති වෙනවා. එතකොට යත් අත්ති සංඛාරාණං බුද්ධි අත්ති තත් ආයතින් පුනබ්භවා විනිබ්බන්ති. යම් තැනක සංඛාර වැඩෙනවා නම් එතන මොකද්ද හටගන්නේ? ආයතින් පුනබ්භව නිබ්බන්ති. මේ නැවත මේ නැවත හැට ගැනීම. පුනබ්භවය කියලා කියන්නේ නැවත හැට ගැනීම. මොකක් හැට ගැනීම? ඔව්. ඒ කියන්නේ විඥානේ අර තණ්හා දිට්ඨි මාන සහිත විඥානේ නැවත හැට ගැනීම සිද්ධ. යත්ත අත්ති ආයතින් පුනබ්භවනි නිබ්බත්ති අත්ති තත්ත ආයතින් ජාති ජරා මරණං. යත්ත අත්ති ආයතින් ජාති ජරා මරණං. එන යම් තැනක නැවත හට ගැනීම තියනවා නම් මොකක් හට ගැනීමද? විඥානේ. විඥානේ විතරක්ම නෙවෙයි අර රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකල්ප. මම දැන් අර මුලින් කිව්වේ ආහාරයේහි අපි රාගේ පිහිටියා. රාගින් ආහාරය දිහා රාගයෙන් දකිනකොට ආහාරය දැක්කහම රාගය උපදිනකොට ඊට පස්සේ මොකද කියන්නේ? ඒ කියන්නේ සතුටක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනුනේ ඒ සතුට පවත්තන්න ඕනෑ කමක් වෙනවා. එතකොට ඉතින් පවත්තන්න ඕනෑ කමත් එක්ක මොකද මේ තණ්හා දික්ටි මාන වශයෙන් ගත්ත විඥාණය බැස ගන්නවා. වැඩෙනවා. එතකොට එහෙම වැඩෙනකොට මොකද්ද මේ බැසගන්නේ? නාම රූප බැස ගන්නවා. ඇයි වේද අර රූපය කෙරෙහි මේ තියෙන තණ්හා දික්ටි මාන වශයෙන් ගත්තු මේ වේදනා සංඥා සංඛාර ටික බැස ගන්නවා. අපි අර මේ මොකද්ද සූත්‍රයක සාකච්ඡා කළා මහා අත්තිපදෝපම සූත්‍රයේ රූපේ රූප උපාදානස්කන්ධේ සංගහං ගච්ඡති වේදනාසු වේදනා උපාදානස්කන්ධේ සංගහං ගච්ඡති කියලා මතකයි නේද? ඔව්. මට මෙතන උගන්වන්න ඕනේ රාගය කියන එක විතරයි. එතකොට යම් තැනක නාම රූපය බැසගත්තොත් එතන සංඛාර වැඩෙනවා. සංඛාර කියලා කියන්නේ අර තණ්හා දික්ටි මාන වශයෙන් අරගත්තු චිත්ත චෛතසික ධර්මියෝ වැඩෙනවා. ඒ යම් තැනක චිත්ත චෛතසික ධර්මියෝ විදිහට වැඩුණොත් අන්න එතන නැවත නැවත මේ ආයතන හට ගන්නවා. එතකොට ආයතන හට ගන්නවා කියන්නේ අර තණ්හා දික්ටි මාන වශයෙන් අරගත්තු පඤ්චස්කන්ධයමයි. එතකොට ඒ යම් තැනක ආයතන හට ගන්නවා නම් එතන ජාති ජරා ව්‍යාධි මරණ හට ගන්නවා. එතකොට යත්තහති ආයතින් ජාති ජරා මරණං සෝකං තං භික්ඛවේ සාදරං සෝපායාසಂತಿ. ඒ කියන්නේ යම් තැනක ජාති ජරා මරණ තියෙනවා නම් එතන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මේ සියල්ලක්ම හට ගන්නවා. ඒ වගේ හොඳ දැන් අපි ඉගෙන ගත්ත ආහාර විදියට ගත්තොත් ආහාර කීයක් තියෙනවද? දැන් අපි මුලින් ඉගෙන ගත්ත මේක නාම රූප වශයෙන් මේ සත්‍යයේ පුද්ගලයේ කියන කෙනා මේ දේය නාම රූප වශයෙන් බෙදන්න පුළුවන්. එහෙම නැත්තම් ආහාර වශයෙන් බෙදන්න පුළුවන්. ආහාර වශයෙන් බෙදුවොත් පළමුවෙන්ම තියෙන්නේ මොකද්ද? කබලීකාකාර ආහාරය. දැන් එතකොට එහි තියෙන රාගය දුරු කරන්න ඕන. තේරුණා. ඊළඟට මොකක්ද? ස්පර්ශයේ නැමැති ආහාරය. මේකෙත් සත්‍යය රාගය සහිතයි, දේශය සහිතයි, මොහය සහිතයි. රාගයේ යම් තැනක වේද, එතන දේශ මොහ තියෙන බව අපි දන්නවනේ. එතකොට අන්නේ විදිහට දැන් මේ කබලීකාකාර ආහාරයේ තියෙන රාගය වගේම මේ ස්පර්ශය නැමැති ආහාරයේ රාගය සහිතයි. ඒ ස්පර්ශය පිළිබඳව යම් තණ්හා දික්ටි මාන වශයෙන් අපි යම් ස්පර්ශයක් අරගෙන තියෙනවා. ඒ ස්පර්ශය ගැන අපි සතුටු වෙනවා. ඒ සතුටු වෙන ස්පර්ශය පවත්තන්න ඕන කමක් තියෙනවා. ඒකට කියනවා තෘෂ්ණා. එතකොට මොකද වෙන්නේ? විඥානීය බැස ගන්නවා. නාම රූප පහළ වෙනවා. ආයතන පහළ වෙනවා. ජාති ජරා මරණ සැකසෙනවා. තේරුණා? කෙලවර. ඊළඟට මනෝ සංජේතන. දැන් අපි හිතමු ස්පර්ශකුත් නැහැ. ස්පර්ශය කියන්නේ මේ කායික වශයෙන් දැනෙන ඇහැට රූප වශයෙන් දැනෙන ස්පර්ශයකුත් නැහැ. ආයතන පහම වැහිලා. එතකොට මොකද්ද තියෙන්නේ? මනෝ සංජේතනත් එක්ක ස්පර්ශය තියෙනවා. ඒ කියන්නේ සිතුවිල්ල කියලා කියන්නේ. අපි සිතුවිලි සිතුවිලි වලත් ස්වභාවයේ වශයෙන් මොකද්ද තියෙන්නේ? රාගය තියෙනවා. දැන් මේ පුහුදුන් කෙනෙක් නේ නිවන් දකින්න යන්නේ. ඒ පුහුදුන් මනස තුල ස්වභාවයේ වශයෙන්ම ආහාරය දකින්න කොටත් රාගය තියෙනවා. ඒකට අපි අවබෝධයෙන් ඉන්න ඕන මේ ඇස් වලින් රූපය දකින්න කොට ආහාරය දකින්න කොට රාගය උපදින්න පුළුවන්. ඊළඟට මේ ස්පර්ශය දැනෙනකොට රාගය උපදින්න පුළුවන්. ඇයි? දැන් සසරක එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ඔය ඔක්කොම ආයතන පහ වැහිලා තියෙනකොට මනෝ සංචේතනා තියෙනවා. දැන් ඒ මනෝ සංචේතනාවෙත් ස්වභාවයේ වශයෙන් මොකද තියෙන්නේ? රාගය තියෙනවා. එතකොට ඒ රාගය යම් තැනක තියෙනවා නම් එතන ඒක ඒහි සතුට ඇති වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් ඒ යා අපි මොකක් හරි ගැන හිත හිතා ඉන්නවා. ඒ හිත හිතා ඉන්නකොට අපි හිතමු අපි දුක දැන් හිතමු කවුරු හරි නැති වෙච්ච එකක් ගැන. ඒක සතුටක් තියෙනවා. හා දැන් එතන මොකද්ද රාගය? ඒ ගැන හිතනකොට හා මොකද්ද එතන රාගය? ඒක ගැන හිතන එක. එක්කෝ ඒ නැති වෙච්ච එකනා ගුණ පිළිබඳව. එයා මෙහෙම කළා. එයාට මෙහෙම නූණ නම් හොඳයි. ඒ මොනෝ හෝ ස්වභාවයකින් අර රාගේ දැන් හිතමු අපිට කවුරු හරි මොකක් හරි කියන්නේ අපි අතින් වෙච්ච වැරදක් පිළිබඳව අපිට සිහි මනෝ සංචේතන පහළය. මොකක්ද එතන රාගේ? ඒක නූණ නම් හොඳයි. ඒක එහෙම කියලා මොනෝ හෝ සුභ ක්‍රමයකින් ස්වභාවයකින් මේ රාගේ පහළ වෙනවා. ඒකට අපි අවධානයෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ. මොකද්ද මට හැම වෙලාවකම වර්ධින්න පුළුවන් රාගය උපදින්න පුළුවන්. එතකොට අන්නේ මනෝ සංචේතන ආයතන පහම වෙහිලා තියෙනකොට මනෝ සංචේතන ආහාරයේ රාගය තියෙනවා. එතකොට ඒ රාගය යම් තැනක තියෙනවද ඒකෙහි සතුට වෙනවා. දැන් ඒකේ ඒ හිතනකේ සතුටක් නැත්නම් එයා හිතන්නේ තේරුණා. එහෙම සතුටක් නැත්නම් එයාට ඒක පවත්වන්න ඕන කමන්නේ. හොඳට කල්පනා කරන වෙලාවට බලන්න මොකද්ද මේකේ රාගය? ඇයි මම මේක මේ පවත්වන්න හදන්නේ? එතකොට මේක හොඳට අවබෝධ වෙනවා. මොකද්ද? එතකොට දැන් මුන්නෝ වශයෙන් ගත්තාම ආහාරවල රාගය තියෙන. ඊළඟට තමයි විඤ්ඤාණ ආහාරය. මේ විඤ්ඤාණ ආහාරය තමයි දැක ගන්න අපහසු. ඇයි? ඇහැ රූපය ගැටෙනකොටම පහළ වෙනවා. තේරුණාද? ඒ පහළ වෙන්නේම අර තණ්හා දික්ටි මාන වශයෙන් ගත්ත විඤ්ඤාණය. තේරුණාද? එතකොට අන්න ඒ නිසා තමයි මේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා කියලා මේක දැන් අපි සංවර කරනකොට මේ රාගය පිළිවෙලක් තියෙනවා. කොහොමද? ඉස්සෙල්ලාම විඤ්ඤාණ ආහාරය දුරු කරන්නේ. බැ. එහෙනම් කොහොමද? කබලිකාකාර ආහාරය පිළිබඳව අපි යථාර්ථය දකින්න ඕන. මේක මේක දැන් හිතන්නකෝ මේක රස දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක රසයි කියලා පෙර අරගෙන තියෙනවා. හැබැයි අපහු දැක්කම දැන් ඒ සිතුවිලි ටික එනවා. අපි ඒක දකිනවා කොහොමද මේක? පටවිය පොදි. මේක මේ ඒකේ ආහාරයේ මේක පිළිණු වෙලා යන එක. මේක ජරාවටපත් වෙන එක. මේකේ රසය තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණයට විතරයි. මේ ගුරෙන් පල්ලෙහාට යනවා විතර. එහෙම කියලා ඒක ඒ රාගයේ දුරු වෙන මනසකින් අපිට ඒක දකින්න පුළුවන්. ඒ හැකියාව ඉස්සෙල්ලා හදාගන්න ඕන. අනිත් එකේ එහෙම වුණත් පුළුවන්. ඒ කියන්නේ ආහාරය තව ටිකක් කියලා තියෙනකොට මොකද වෙන්නේ නේ? ඒ කියලා අර මොකද ස්වභාවය වශයෙන්ම රාගය ඇති වෙනවා. ඒක නැති වෙන පැත්තට හිතන්න ඕන. ඊළඟට ස්පර්ශ ආහාරය පිළිබඳව ඊළඟට ස්පර්ශ ආහාරය පිළිබඳව ඊට පස්සේ ඊළඟට සංවර භාවයට පැමිණෙන්න ඕන. ඊළඟට මනෝ සංචේතන ආහාරය පිළිබඳව සංවර භාවයට පැමිණෙන්න ඕන. ඊළඟට තමයි විඤ්ඤාණ ආහාරය අපිට මොකක්ද කියලාවත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද ඒ තරම් මේ ඇහැ රූපය ගැටෙනකොටම විඤ්ඤාණය පහළ වෙනවා. කනේ ශබ්දය එනකොටම විඤ්ඤාණය පහළ වෙන නිසා අපිට අර සංවරය නැතුව මේ විඤ්ඤාණය පිළිබඳව සංවර භාවය ඇති කරගන්න අපහසුයි. මොකද ඒ තරම් සිහිය දිනු වෙලා නැති නිසා. එතකොට දැන් මේ ස්වභාවය වශයෙන්ම මේ පුදුන් මනස තුල රාගය කියන එක ඇතුළත් වෙලාම තියෙනවා. ඊළඟට ඇයි මේ රාගය දැන් රාගය අපි දුරු කරන්න ඕනේ? ජාති ජරා මරණ දුරු කරන්න නම් මේ රාගය දුරු කරන්න ඕන. බුදුහාමුදුර සඳහන් කරනවා යස්ස කස්සචි භික්ඛවේ රාගෝ අප්පහීනෝ දෝසෝ අප්පහීනෝ මෝහෝ අප්පහීනෝ යං උච්චති භික්ඛවේ බද්දෝ මාරස්ස සම්මුකස්ස මාරපාසු යතාකාම කරණීයෝ ච පාපිමතෝ. මේ පවිටු මාරයට කැමති දෙයක් කරන්න පුළුවන්. මොකද යස්ස කස්සචි භික්ඛවේ රාගෝ, රාගයේ ප්‍රහීන නැත්තම්, දේසේ ප්‍රහීන නැත්තම්, මෝහයේ ප්‍රහීන නැත්තම්, මේ මරණයේ නැවතිද මේ මාරයට ඕන දෙයක් කරන්න පුළුවන්. මාරයාගේ වසඟේ පවතින. හොඳයි. දුරු මේ රාගය දුරු කරන්න අපිට දැන් භාවනා කරද්දී එහෙම රාගය දුරු කරන්න බුදුහාමුදුරුවෝ ක්‍රම කියලා තිබෙනවා. පොඩ්ඩක් මතක් කළොත් එහෙම තයෝකෝ මේ භික්ඛවේ ධම්මා කතමේ තයෝ රාගෝ දෝසෝ මෝහෝ ඉමේකෝ භික්ඛවේ තයෝ ධම්මා ඉමේසංකෝ භික්ඛවේ තින්නම් ධම්මානම් පහනාය තයෝ ධම්මා භාවේ තබ්බා කතමේ තයෝ. මෙන්න මේ ධර්ම තුන දුරු කරන්න මෙන්න මේ ධර්ම තුන වඩන්න ඕන. මොන ධර්ම තුනද? රාගය, දේසය, මෝහය. රාගස්ස පහනාය අසුභා භාවේ තබ්බා. රාගය දුරු කරන්න මොකද වඩන්න ඕන? අසුභය වඩන්න. දැන් කබලීකාරක ආහාරය වුණත් රාගය ඇති වෙනවනම් ඒක දුරු කරන්න මොකද වඩන්න ඕන? අසුභය වඩන්න ඕන. ඒ කියන්නේ ඒකේ සුභයි කියන නිසානේ අපිට රාගයක් ඇති වෙන්නේ. ඒක අසුභය වඩන්න ඕන. තේරුණා? ඊළඟට දැන් ස්පර්ශ ආහාරෙත් එහෙමයි. ඒක සුභයි කියලා ගත්තු නිසා තමයි ඒක පිළිබඳව රාගයක් තියෙන්නේ. එතකොට ඒක පිළිබඳව අසුභය වඩන්න ඕන. මොකද ඔය ඒ වගේම මනෝ සංචේතනා පිළිබඳව එහෙම ඒක සුභයි කියලා ගත්තු නිසා තමයි රාගයක් තියෙන්නේ. එහෙනම් ඒකේ අසුභය වඩන්න. මොකද අසුභය සාමාන්‍යයෙන් දැන් අපිට තේරෙනවා රූපේ නම් මේක පට විහාපෝ තේජෝ කියලා ගන්න පුළුවන්. ඒක අසුභයි නේ. එතකොට මේක මෙහෙම දිරා යන එක එහෙම කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ස්පර්ශයත් ගන්න පුළුවන්. මේ මොන දේ ස්පර්ශ වුණත් මේක පට විහාපෝ තේජෝ වායෝන්ගෙන් හැදුන ධර්මයක්මයි මේ ස්පර්ශ වෙන්නේ. ඇහැට රූපයක් නම්, කනට ශබ්දයක් නම්, නහසේට ගඳ සුවඳක් නම්. එතකොට ඒකත් විපරිණාමයටමපත් වෙන ධර්මයක්. ඒකත් දිරා යන ගොඩට අයිති වෙන එකක් කියලා අපිට එහෙම අසුභය වඩන්න තේරුම් ගන්න පුළුවන්. මනෝ සංචේතන කොහොමද? ප්‍රපංච විනමයි. ඒ මනෝ සංචේතනාව නිසා මේ තුන් ලෝක ධාතුවේ උප්පත්තිය සැලසෙනවා. අපි මොනම සිතුවිල්ල හිතුවත් ඒකට අනුකූල උපතක් තියෙනවා. මම කියන එක තේරෙනවා. අපි හිතමුකෝ අපි දැන් වඩන්නේ මොකක් හෝ ධානසිතක් කියලා. එතකොට ඒකට අනුවත් සැකසෙන විපාකයක් තියෙන යනු බ්‍රහ්ම ලෝකයක උපත තියෙනවා. එහෙනම් මේ මොන මනෝ සංචේතනාව වුණත් ඒක නරක නම් පල්ලෙහ, තරමක් හොඳයි නම් මැද, ටිකක් හොඳයි නම් උඩ. හැබැයි මේ මනෝ සංචේතනාව කොහොම වැදුවත් උපතක් තියෙන. එහෙනම් මනෝ සංචේතනාව අන්න ඒ ආකාරයෙන් අසුබයි. මොන ආකාරයෙන්? මේ 31 භවයේ තුල උපතක් සකස් කරනවා. තේරුණානේ? ඔව්. එතකොට ඒ ආදී වශයෙන් මේ මනෝ සංචේතනාව අසුරයි. විඥානේ කොහොමද? විඥානේ නේද? ආ. විඥානේ තමයි මේ හැම එකටම මුල් වෙලා තියෙන්නේ. තේරුණානේ? එන්නේ ආදී වශයෙන් මේ අසුභය වඩන්න ඕන. ඊළඟට දේශය පහ කරන්න මොකද්ද වඩන්න ඕන? මෙත්තාව වඩන්න. අපිට දේශය පහ කරන්න මෛත්‍රිය වඩන්න ඕන. ඊළඟට මෝහය පහ කරන්න ප්‍රඥාව වඩන්න ඕන. දැන් ආහාරයේ මුලාවට පැමිණෙන්නේ මෝහය නිසාමයි. එතකොට අපි අසුභය වඩනකොට එතන නැද්ද මේ ප්‍රඥාව වැඩෙන්නේ? වැඩෙනවා. මොකද ඒකේ තියෙන යථා ස්වභාවය දකින්නවා කියලා කියන්නේ ප්‍රඥාව. තේරෙනවද? හොඳයි. දැන් අපි ආපහු සූත්‍ර ධර්මයට යමු. එතකොට මේ රාගය කියලා කියන්නේ මට උගන්වන්න ඕනද? ඔය කට්ටිය දැනගන්න ඕනි, අපි ඉගෙන ගන්න ඕනද? රාගය කියලා කියන්නේ ස්වභාවයේ වශයෙන්ම සත්‍යයාගේ මනස තුල කිඳා බහැපු එකක්. ඒක අපි රූපයේ දකින්කොට ඇති වෙනවා, ශබ්දයේ අහනකොට ඇති වෙනවා, ගඳ සුවඳ, මේ හැම වෙලාවකම රාගය තියෙනවා. ඒ නිසා හැම වෙලාවකම අපි අවධානයෙන් ඉන්න ඕන. මොකද්ද? මට නිතර වරදින කෙනෙක්. ඒ නිසා මේ රූපයත් එක්ක වරදින්න පුළුවන්, මේ ශබ්දයත් එක්ක වරදින්න පුළුවන්. ඒ නිසා වරදින්න පුළුවන් කියන අවධානයෙන් ඉන්න ඕන. ඒ කියන්නේ මොකද්ද පවතින්නේ? එතකොට අපි ඉගෙන ගත්තා මේ ජාති ජරා ව්‍යාධි මරණ පහ කරන්න නම් මේ ධර්ම තුන පහ කරන්න ඕන. මොන ධර්ම තුනද? රාග, දේශ, මොහ. එතකොට ඒ රාග, දේශ, මොහ ධර්ම තුන පහ කරන්න තවත් ධර්ම තුනක් පහ කරන්න ඕන. බලමු. තයෝමේ භික්ඛවේ ධම්මේ අප්පහාය අබබ්බෝ රාගං පහතුන් දෝසං පහතුන් මෝහං පහතු. මෙන්න මේ ධර්ම තුන පහ කරන්න බෑ. මේ ධර්ම තුන පහ කරන්නේ නැතුව කොහොමද? කතමේ තයෝ සක්කාය දිට්ටි අප්පහාය විචිකිච්ඡං අප්පහාය සීලබ්බත පරාමාසං අප්පහාය ඉමේකෝ භික්ඛවේ තයෝ ධම්මේ අප්පහාය අබබ්බෝ රාගං පහතුන් දෝසං පහතුන් මෝහං පහතු. එනවා රාගය, දේශය, මෝහය පහ කරන්න බෑ. මොකක් පහ කරන්නේ නැතුව? සක්කාය දිට්ඨිය පහ කරන්නේ නැති. දැන් අපි දන්නවා සක්කාය දිට්ඨිය පහ කරනකොට අනිත් දෙකත් පහ වෙනවනේ නේ? විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසය. මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? සක්කාය දිට්ඨිය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා සංයුත්ත නිකායේ. කස්මින්නු කෝ භික්ඛවේ සති කිං උපාදාය කිං අබිනිවිස සක්කාය දිට්ඨින් උප්පජ්ජති. මහණෙනි, කුමක් ඇති කල්ලි, කුමක් පත්‍ය කරගෙන මේ සක්කාය දිට්ඨිය පහළ වෙනවද? රූපේ කෝ භික්ඛවේ සති, රූපේ මහණ, රූපේ ඇති කල්ලි, රූපං උපාදාය, රූපේ උපාදාන කරගෙන අබිනිවිස රූපය පත්‍ය කරගෙන සක්කාය දිට්ඨින් උප්පජ්ජති. සක්කාය දිට්ඨිය උපදින. එහෙනම් අපි මේ අර රූපය දකිනකොට රූපය හේතු කරගෙන මේ මමයි දකින්නේ කියලා මම ඒක කර විඥාණය කියන එක පහළ වෙනකොටම ඒක මගේ ආත්මය කියලා ගත්ත ස්වභාවය තියෙනවානේ. එතකොට රූපය දකිනකොටම සක්කාය දිට්ඨිය පහළ වෙනවා. අර තණ්හා දිට්ඨි මාන වශයෙන් මේ රූපය ගත්තොත් තේරුණාද? දැන් ස්වභාවයේ වශයෙන්ම පුදුන් සත්‍යයට මේ රූපය දකිනකොටම ඇති වෙන්නේ මොකද්ද? අර ස්වභාවයේ වශයෙන්ම රාග සිතක් ඇති වෙනවා, දේශ සිතක්, රාග සිතක් ඇති වෙනවා. ඒක දැන් අපි ඒ නිසා අවධානයෙන් ඉන්න ඕන. ඒ අවධානයෙන් ඉන්න ඕන මොකද? මේ ඒ රාග සිත කියලා කියන්නේ ඊට යටින් තියෙන මොකද්ද? සක්කාය දිට්ඨිය. මමය, මගේ ආත්මයයි කියන හැඟීම අර රාගයට යටින් තියෙන නිසා. තේරෙනවද? එන්න නැත්තම් ඇති වෙන්න විදියක් නෑ. ඔව්. මොකද හිතක් පහළ වෙන්නේ නැහැ පංචස්කන්ධයකින් තොරව. හිතක් කියලා කියන්නේම පංචස්කන්ධයක්. රූප, වේදනා, සංඥා, සංකාරය. එතකොට ඒකේ සත්‍යය මුලාවට පැවිලිලා නැන්නේ. එතකොට දැන් රූපය දකිනකොටම ඒ මුලාව ඇති වෙනවා. තේරුණාද? ඒ මුලාව ඇති වෙච්ච නිසා තමයි මේ මේ අර රාගය, දේශය, මෝහය ඒ ටික පවතින්නේ. තේරුණා නේද? එතකොට ඒ විතරක් නෙමෙයි අර පංච උප පංචස්කන්ධයේම මෙහෙම රූපේ ඇති කල්ලි රූපේ උපාදාන කරගෙන රූපේ පත්‍ය කරගෙන මොකද්ද සක්කාය දිට්ඨිය පහළ වෙනවා. එතකොට වේදනාව ඇති කල්ලි වේදනාව උපාදාන කරගෙන සක්කාය දිට්ඨිය පහළ වෙනවා. සංඥාව ඇති කල්ලි සංඥාව උපාදාන බ්‍රහ්මය දැන් හිතන්න බ්‍රහ්ම ලෝකය කියලා. බ්‍රහ්ම ලෝකේ රූප නැහැ නේ. රූපේ උපාදානයක් නැහැ. එතකොට මොකද්ද උපාදාන කරන්නේ? සඤ්ඤා උපාදාන කරගෙන. එතකොට මේ සඤ්ඤා උපාදානය කරගෙන සඤ්ඤාව පත්‍ය කරගෙන සක්කාය දිට්ඨිය පහළ වෙනවා. සංඛාර උපාදාන සංඛාර පවතිනකොට ඇති කල්ලි සංඛාර පත්‍ය කරගෙන සක්කාය දිට්ඨිය පහළ වෙනවා. විඥානයේ ඇති ගල්ලි විඥානයේ පත්‍ය කරගෙන සක්කාය දිට්ඨිය පහළ වෙනවා. එතකොට ඔන්නෝම මේ පංචස්කන්ධයේ කෙරෙහිම සක්කාය දිට්ඨිය පහළ වෙනවා. දැන් මොකද්ද මොකටද මේ කියන්නේ? පහදිරිනු සඳහා. එහෙනම් දැන් අවධානයෙන් අවබෝධයෙන් ඉන්න ඕන මේ රූපය කෙරෙහි මට සක්කාය දිට්ඨිය පහළ වෙන්න පුළුවන්. මේ වේදනාව කෙරෙහි මේ මොහොතක් මොහොතක් පාසා පවතින වේදනාව කෙරෙහි සක්කාය දිට්ඨිය පහළ වෙන්න පුළුවන්. මේ පංචස්කන්ධය කෙරෙහි සක්කාය දිට්ඨිය පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මොන වෙලාවෙද මට ටිකක් හෝ එකේ මිදිලා ඉන්න පුළුවන් කියලා අවබෝධයෙන් අවධානයෙන් ඉන්න ඕන. ටික වෙලාවක් හරි ඉන්න පුළුවන් නේ අවධානයෙන් හිටියොත්. හොඳයි. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අනිත් රූප වේදනා සංඥා සංඛාර කියන මේ පහ මම මගේ මගේ ආත්මයයි කියලා කරපු මඤ්ඤණාව. එතකොට ඒක ඇති වෙනවා විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. සැකය කියලා කිව්වේ දැන් අර මේ පවත්තා ගැනීමට හැකිද නොහැකිද කියලා සැකයක් ඇති වෙනවා. තේරෙනවා? මොකක් පවත්තා ගැනීමට හැකිද නොහැකිද කියලා. අර පහළ වුණානේ දැන් දැන් රූපය දකිනකොට සක් රූපය තණ්හා දිට්ටි මාන වශයෙන් අපි ස්වභාවය වශයෙන්ම ගන්නකොට එතන මම තමයි දකින්නේ. මම දකින රූපය පවත්තා ගැනීමට හැකිද නොහැකිද කියලා සැකයක් ඒ සත්‍යය තුළ ඇති වෙනවා. එහෙමනේ. ඊළඟට සීලබ්බත පරාමාස. ඒ කිව්වේ මොකක්ද? ඒක පවත්තන්න වැරදි දෘෂ්ටි වලට යනවා. කල යුත්ත නෙවෙයි නොකල යුත්ත කරනවා. ඒකට සීලබ්බත පරාමාස කියලා කියනවා. ඔන්න ඔය තුන පහ කරන්න ඕනි. මොකක් පහ කරන්නද? රාග දේශ මෝහ පහ කිරීම සඳහා. හොඳයි. දැන් කාරණා කීයක් කිව්වද? 9ක් කිව්වා. තයෝ මේ භික්කවේ ධම්මේ අප්පහාය අබබ්බෝ සක්කාය දිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං සීලබ්බත පරාමාසං පහාතුං කතමේ තයෝ අයෝනිස්. මෙන්න මේ ධර්ම තුන පහ නොකර සක්කාය දිට්ඨිය පහ කරන්න බෑ. සීලබ්බත පරාමාසය පහ කරන්න බෑ. විචිකිච්ඡාව පහ කරන්න බෑ. මොන ධර්ම තුනද? අයෝනිසෝ මනසිකාරං අප්පහාය කුම්මග්ග සේවනං අප්පහාය චේතසෝ ලීනත්තං අප්පහාය. ඒකට මේ ධර්ම තුන පහ කරන්නේ නැතුව අර සක්කාය විත්‍ය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කියන මේ ධර්ම තුන පහ කරන්න බෑ. මොන ධර්ම තුන පහ කරන්නේ නැතුවද? අයෝනිසෝ මනසිකාරය. දැන් ස්වභාවයේ වශයෙන්ම තියෙන මොකද්ද? අයෝනිසෝ මනසිකාරය නේද? ස්වභාවයේ වශයෙන්ම පිළිලා තියෙන. මම උදාහරණයකට කියන්නේ. අපි හීනයක් දකිනකොට ඒ හීනේ ඇත්තක් අපිට. හැබැයි ඇහැරුණාම බොරුවක්. ඒ වගේ මේ දකින හීනේ අපි ඇත්තක් කියලා නිතන් ඉන්නේ. මේ ඇහැට පේන රූපේ ඇත්ත. කනට ඇහෙන රස ඇත්ත. ඉතින් බොරුවක් කියලා තේරෙන්නේ මොන වෙලාවටද? යෝනිසෝ මනසිකාරය පිහිටවා ගත්ත වෙලාවට. එහෙම නැත්නම් අර බොරුවෙමනේ ජීවත් වෙන්නේ. එතකොට එතකොට තයෝ මේ භික්කවේ ධම්ම අපහාය මොකද්ද? අයෝනිසෝ මනසිකාරය පහ කරන්න ඕන. මොකක් පහ කරන්න නම්? සක්කාය දිට්ඨිය අයින් අයෝනිසෝ මනසිකාරය පහ කරන්න. කුම්මග්ග සේවනම්. කුම්මග්ග සේවනම් කියන්නේ වැරදි මඟ. වැරදි මඟ සෙවීම. ඒ කියන්නේ මේ සක්කාය දිට්ඨිය පහ කරන්න නම් ඒ කලයුත්ත කරන්න ඕනේනේ. ඒ කියන්නේ දැන් සක්කාය දිට්ඨිය පහ කරන්න අපි කලයුත්ත නොකර වෙන දෙයක් කළොත් අර බුදුහාරංගෙන් අහනවානේ අර කෙනෙක් ඇවිල්ලා මේ ඔබ වහන්සේගේ ශාසනයේ ඔබ වහන්සේ හැමෝටම බණ කියනවා ඒ හැමෝම නිවන් දකින්නවද? නැහැ. ඇයි ඒගොල්ලෝ ඒගොල්ලෝ දැන් රජතුමනි ඔබතුමා මේ නුවරට යන්න කියනවා. මේ මේ වීතියෙන් ගිහ මේ පාරෙන් ගිහිල්ලා මේ මෙහැරිලා මෙහෙම යන්න කියලා කියනවා. හැබැයි එහෙ ඒ පාරෙන් ගිහිල්ලා ඒ විදියට හැරිලා ගියේ නැත්නම් එයා නුවරට යනවා කියලා කියන්න බෑ. ඒ වගේ මේ ධර්ම උගන්වන පිළිවෙලක් තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ගියේ නැත්නම් ඒක වැරදි මඟ යෑමක් වෙනවා. කුම්මග්ග සේවනම් කියලා කියන්නේ වැරදි මඟක යෑම. ඇත්තටම ඉතින් අයෝනිසෝ මනසිකාරය තියෙන වෙලාවට වැරදි මගේ තමයි යන්නේ. සිහිය. මං කිව්වේ සිහිය තියෙන වෙලාවට තමයි අපිට ඒ වස්තුවේ ඒ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒක නිත්‍යයි, සුඛයි, සැපයි, ආත්මයි ඒ ආදී වශයෙන් අරගෙන අර සත්‍යය ස්වභාවයෙන්ම යන වැරදි පාරේ යන්නේ. නේද? එතකොට චේතසෝ ලීනත්තං. චේතසෝ ලීනත්තං කියලා කියන්නේ හිතෙහි මැලි බව. ලීන බව. ඔව්. මෙන්න මේ ධර්ම තුන දුරු කරන්න. කම්මැලිකම. අන්න හරියි. ලීනත්තං කියලා කියන්නේ අර ඔව්. මැලි බව. කම්මැලිකම තමයි. කම්මැලිකම. ඔව්. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයත් නැහැ. ඒ වගේම යෝනිසෝ මනසිකාරය නැති වෙනකොට අපි අර සත්‍ය ස්වභාවයෙන්ම ගමන් කරන වැරදි මාර්ගයේ ගමන් කරනවා. එතකොට අපිට මේන් නික්මෙන්න හිතේ එහෙම අදහසක් නැහැ. හිත එතකොට අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට සාපේක්ෂව බැලුවහම මේ හිත මොකක්ද වෙලා තියෙන්නේ? කිලිටි වෙලා. ඒක හැකිලිලා තියෙන්නේ. මැලි වෙලා තියෙන තේරෙනව නේද? එතකොට මෙන්න මේ ධර්ම තුන පහ කරන්නේ නැතුව මොන ධර්ම තුනද? සක්කාය නෑ. අයෝනිසෝ මනසිකාරය. කුම්මග්ග සේවනය. කුම්මග්ග. මග්ග කියන්නේ මාර්ගයයි. කුම්මග්ග කියලා කියන්නේ වැරදි මාර්ගය. නරක් වෙච්ච මාර්ගය. ඔව්. කුම්මග්ග සේවන. ඊට පස්සේ චේතසු ලීනත්ත. සිතෙහි ලීන බව. අලස බව. ඔව්. කම්මැලිකම කියලා. ඒක ලීන බව. හොඳයි. ඒ වචනේ අපෝ කියන්නේ චේතනෝ චේතසෝ ලීනත්ත. ලීන බව. සෝ ලීන. ඔව්. සෝ ලීන. එතකොට මෙන්න මේ ධර්ම තුන පහ කරන්න ඕනි. මොකක් දුරු කරන්නද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය දුරු කරන්න. දැන් කාරණා කීයක් කිව්වද? 12. හොඳයි. තයෝ මේ භික්ඛවේ ධම්මේ අප්පහාය අබබ්බෝ අයෝනිසෝ මනසිකාරං පහතුං කුම්මග්ග සේවනම් පහතුං චේතසෝ ලීනත්තම් පහතුං කතමේ තයෝ මුට්ට සච්චං අප්පහාය. මෙන්න මේ ධර්ම තුන පහ කරන්නේ නැතුව අර කියන මේ අයෝනිසෝ මනසිකාරය, කුම්මග්ග සේවනය, චේතසෝ ලීනත්තං කියන සිතෙහි අලස බවත් කියන මේ තුන දුරු කරන්න බෑ මේ තුන දුරු කරන්න නැතුව. දැන් පේනවනේ ගැටෙහිච්චි ගැටෙන්නේ. මොකක්ද මුට්ට සච්චං අප්පහාය? මොකද්ද මුට්ට සච්චං කියලා කියන්නේ? මුට්ටස්සති. ඔව්. මුට්ට සච්චං කියලා කියන්නේ මුඩු සිහිය කියන එකයි. සිහිය. ඒ කියන්නේ මුලා වූ සිහිය. මුට්ටස්සති. මුට්ට සච්චං. ඊළඟට මුට්ට සච්චං කියන්නේ මුලා වූ සිහිය. ඊළඟට අසම්පජඤ්ඤා. නුවණ මදකම. නුවණ මදකම. චේතසෝ වික්ඛේපං. සිතෙහි කලබලකාරී බව. චේතසෝ වික්ඛේපං. හොඳයි. දැන් මුට්ට සච්ඡං කියව මොකද්ද? මුලාවු සිහිය. දැන් මේ සිහිය මොකක් වෙලාද තියෙන්නේ? ස්වභාවයේ වශයෙන්ම මේ සත්‍යාගයේ සිහිය මුලාවට පැමිණලා තියෙන්නේ. තේරුණා. එතකොට මෙන්න මේ මුලාවු සිහිය සිහියෙන් යුක්තව, ඒ වගේම අසම්පජඤ්ඤයෙන් යුක්තව නුවණ මදිනා. කියන්නේ දැන් අපි කිව්වනේ අර මේ රාගය දුරු කරන්න අසුභය වඩන්න ඕන. දැන් අසුභය වඩා ගන්න තේරෙන්නේ නැත්නම් නුවණ මදි නම් ඒකට එයාට අසුභය වඩන්න බෑ. අසුභය වඩන්න ඕනි කියලා හිතන්නත් නෑ. නුවණක් තියෙන්න. ඒක වඩන්න බෑ. එතකොට ඒක ඒකට කියනවා මුට්ට සච්ඡං. සිහිය මුලා වෙලා තියෙන සත්‍යයගේ අසම්පජඤ්ඤා නුවණ මදව තියෙන්නේ. චේතසෝ වික්ඛේපං. හිත වික්ෂිප්තව තියෙන්නේ, සිත කලබලින් තියෙන්නේ. එතකොට අන්න එහෙම තියෙනවා නම් අර ධර්ම තුන පහ කරන්න බෑ. මොන ධර්ම තුනද? අයෝනිසෝ මනසිකාර්ය පහ කරන්න බෑ. කුම්මග්ග සේවනයේ හෙවත් වැරදි මග ගමන් කිරීම. ඊළඟට චේතසෝ ලීනත්තං. සිතෙහි අලස බව දුරු කරන්න බෑ මේ ධර්ම තුන තියෙනවා නම්. මොන ධර්ම තුනද? මුට්ට සච්චන. දැන් කොසල් මහ රජතුමා බුදුහාමුදුරුවෝ දැක්කා, බණත් ඇහුවා. හැබැයි කොහොම සිහිය මොකද වෙලා තිබුණේ? මුට්ට සච්චන. තේරුණා. ඒ කියන්නේ සිහිය මුඩු වෙලා තිබිලා තියෙන්නේ. කියන්නේ සිහිය මුලා වෙලා තිබිලා තියෙන්නේ. එතකොට අසම්පජඤ්ඤා නුවණ මදව තිබිලා තියෙන්නේ. ඒකනේ ඉතින් බුදුහාරුමේ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්න බණ කියද්දී කොසල් රජතුමා ගිහිල්ලා නැහැදෑකම් හදාගන්න උත්සාහ කළා නේ. මමත් අසූවිය, ඔබත් අසූවිය, ඔබත් කොසල් ලැසියෙක්, මමත් කොසල් ලැසියෙක්, එහෙම කියලා. ඇයි ඒ? අසම්පජඤ්ඤය. චිත්ත වික්ඛේපං. සිතෙහි වික්ෂිප්ත භාවය, කලබල බව තියෙනවා නම් අර ඉහතින් කියපු කාරණා තුන දුරු කරන්න පුළුවන්කම නැහැ. එහෙනම් දැන් අපි ඉගෙන ගන්න ඕනේ මොකද්ද? අපි මේ හිනහවිවි ඇහුවට අපි මුට්ට සච්ච නෙවෙයි. එහෙනම් දැනගන්න ඕන මම මේ සංසාර ගමනේ මුට්ට සච්ච කෙනෙක්. ඒ කියන්නේ මුලා වූ සිහිය ඇති කෙනෙක්. ඒ නිසා මට මොකද්ද අයෝනිසෝ මනසිකාර්ය ස්වභාවයෙන්ම පිහිටලා තියෙන්නේ. ඊළඟට අසම්පජඤ්ඤා නුවණ පණ්ඩිතය වගේ හිටියද නුවණ මදවැයි මේ ස්වභාවයෙන්ම තියෙන්නේ. එහෙම නැත්තම් සසරින් නික්මෙන්න එපයි නේද? ඒකට ඒ නිසා මට වරදින්න පුළුවන්. චේතසෝ වික්ඛේපම්. මේ හිත ස්වභාවයෙන්ම කලබලයි. ඒ නිසා මම මේ හිත සංවර කරගන්න ඕන කියන අවධානයෙන් ඉන්නවා. හොඳයි. ඉමේකෝ භික්ඛවේ තයෝ ධම්මයි ධම්මේ අප්පහාය අබබ්බෝ අයුනිසෝ මනසිකාරම් පහතු. කුම්මග්ග සේවනම් පහතුන් චේතසෝ ලීනත්තම් පහතුන්. අන්නර මුලින් කියපු කාරණා තුන පහ කරන්නේ නැතුව මේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නවත් නිවැරදි මගෙහි ගමන් කරන්නවත් සිතෙහි වීරිය ඇති කරගන්නවත් පුළුවන්කම. හොඳයි. තයෝ මේ භික්ඛවේ ධම්මේ අප්පහාය අබබ්බෝ මුට්ට සච්ඡම් පහතු. මහණෙනි මෙන්න මේ ධර්ම තුන පහ නොකර මේ සිහි මුලාව දුරු කරන්න බෑ. නුවණ මදකම දුරු කරන්න බෑ. සිතෙහි කලබලකාරීකම දුරු කරන්න බෑ මේ ධර්ම තුන දුරු කරන්නේ නැතුව. මොන ධර්ම තුනද? අරියාණ මදස්සන කම්යතා. ආර්යයන් වහන්සේලා දකින්න කැමති නැහැ. කවුද ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ? මොකද්ද ආර්ය මාර්ගය? ඒක තමයි. දැන් ඇයි අපි මම මුලිනුත් මේක කිව්වා. ඇයි අපි බුදුන් සරණ යන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ කියලා මේ කෙලවරක් නැති මේ දුකක් තියෙනවා. මේක කෙලවරක් නෑ. මේ ආත්මේ මේ කෙලවර වෙනව නම් ප්‍රශ්නයක් නෑ නේද? මේ ආත්මේ මැරුණහම ආපහු නූපදිනව නම් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඉපදුනොත් දිරා යනවා. දිරා ගියොත් මරණයටපත් වෙනවා. මැරුණොත් උපදිනවා. දොර මේක එකාත්මික පවතින දුකක් නෙවෙයි. මේක අනවතග්ග වූ මහා සංසාර ගමනක මේ දුක කෙලවරක් නැතුව පවතින. මේ කෙලවරක් නැහැ. මේ සත්‍ය අවබෝධ කරනට අන්නකම් මුණාවිහි මේ ඉපදීම දිරායම මියදීම කෙලවරක් නැහැ. දැන් අපි මුලිනුත් කී බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒ දේ කියලා දෙන්නේ. එතකොට මේ අරි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ අන්න ඒ මග කියලා දෙන අය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලානේ කියන්නේ. ඒක මුකේටද හේතු වෙන්නේ? නිවනට. නිවන කිව්වේ මොකද්ද? ඉපදීමක් නැති, දිරායෑමක් නැති, මරණයක් නැති. එහෙමනේ. එහෙනම් එතෙන්ට යන්න මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න ඕනේ. නැ ආර්යයන් වහන්සේලා කියන්නේ කාටද? මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුකෙන් අත් මිදීම, ඒ මග ගමන් කළ, ඒ මගෙහි ගමන් කරන, ඒ මගට පිවිසුන සහ ඒ මගට පිවිසෙන්ට මග කියන උදරියට. එතකොට අර මුලින් කිව්ව කාරණා තුන මොන කාරණා තුනද? මුට්ට සච්ඡා, අසම්පජඤ්ඤය, චිත්ත වික්ඛේපය, සිතෙහි කලබල බව කියන මේ තුන දුරු කරන්න බෑ අරියාණ මදස්සන කම්මෙතු. ආර්යයන් වහන්සේලා දකින්න කැමති නැත්තම්. ඒ කියන්නේ අර ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන්ගෙන් අත් මිදෙන මග කියන අය දකින්න කැමති නැත්නම් ඒකේ අර මුලින් කියපු කාරණා ටික ඇති කරගන්න බෑ. සම්පජඤ්ඤය නුවණ ඇති කරගන්න බෑ. ඒ වගේම සිහි මුලා වීමෙන් වළකින්න බෑ. සිතෙහි කලබලකමෙන් මිදෙන්න බෑ. ඇයි? මොකක් නැත්තන්ද? ආර්යයන් වහන්සේලා දකින්න නැත්නම් නේද? ඒ වගේම අප්පහාය අරිය ධම්මස්ස අසෝතු කම්යත. ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන්න කැමැත්තක් නැහැ. ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ පිළිබඳව කියනකොට ඒක අහන්න කැමති නැහැ. ඒ එතකොට අපු හැමදාම කියන්නේ ඉපදින එකයි දිරණ එකයි මැරෙන එකයි. ඕක ගැන අහලා දැන් පහලා තියෙන්නේ කියලා හිතනවා. එහෙම නැත්තම් ඒක ගැන අදහසක්වත් නැහැ යාට. එතකොට දැන් ඔය සමහර අය කියන කතාවක් නේ. මම පින් කරන්නේත් නැහැ. මම පව් කරන්නේත් නැහැ. ඒ නිසා මම පන්සල් යන්නේ නැහැ. දැන් හරිද? ඇයි? අරියස් හරියන් වහන්සේලා දකින්න කැමති නැහැ. එහෙනම් යාට කවදාවත් ඇහිද මේ පංචස්කන්ධයේ දුකක් බව? මේක දිරණ එකක් බව, මේක මේ වෙනසිලා යන එකක් බව, මේකෙන් අත් මිදෙන්න ඕන කියලා උත්සාහයක් යාට හැදෙන්නේ ඇති වෙන්නේ. ඇයි? ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ. ආර්ය ධර්මීය ශ්‍රවණය කරන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේක බොහොම වටිනවා. උපාරම්භ චිත්තං අප්පහාය. දැන් තන්කිය අපිට වරදින්න පුළුවන් කියන්නේ සිතට නිග්‍රහ කරගන්න ඒ අයට බෑ. සිතට නිග්‍රහ කරගන්නවා කියලා කියන්නේ දැන් අපෙන් සිතින් කයින් වචනෙන් වරදක් වෙන්න පුළුවන්. කයින් වරදක් වෙන්න පුළුවන්. සිතින් වරදක් වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්න ඕන? අපි නිවැරදි වෙන්න නම් අර වරද දකින්න ඕනේ. මම කියන්නේ තේරෙනවා නේ? එතකොට හිතට නිග්‍රහ කරගන්න ඕන. ඒ හිතට නිග්‍රහ කරගන්නේ නැත්නම් මොන හිතටද? අර වැරදි සහගත සිතට නිග්‍රහ කරන්නේ නැත්නම් අර මුලින් කියපු කාරණා තුන ඇති කරගන්න බෑ. මොන කාරණා තුනද නැත්නම්ද? ආර්යයන් වහන්සේලා දකින්නේ නැත්නම් ආර්ය ධර්මයේ අශ්‍රවණය කරන්නේ නැත්නම් ඒ වගේම සිතට නිග්‍රහ කිරීම නැත්නම් එතකොට හිතන් ඉන්නේ මම හැම වෙලාවෙම හරි කියලා. හිතට නිග්‍රහ කරන්නේ නැත්නම් ඒ හැම වෙලාවකම හිතෙන්නේ මම හරි කියන මතේ. ඔව් ඒ නිසා හිතට නිග්‍රහ කර ගැනීම බොහොම වටිනවා. හිතට නිග්‍රහ කරගෙන අරිහත්තුන උදවිය ඉන්නවා. දවසක් අවබෝධ කරගෙන නේ. අන්න හරි. දවසක් සාමින්වහන්සේ කෙනෙක් සක්මන් කරනවා. එතකොට ඒ සක්මන් කරනකොට මේ සාමින්වහන්සේ සක්මන් කරලා සක්මන් භාවනා ගොඩක් ප්‍රගුණ කළා. නමුත් කිසිදු දියුණුවක් ඇති වුණේ නැහැ. මේ සාමින්වහන්සේ අර සක්මන් මළු ඉස්සරහා තියෙන මේ ආසනයේ වාඩි වෙලා හිටියා. වාඩි වෙලා දැන් මේ පසුබට වුණා. මොකද්ද මෙච්චර භාවනා කළත් මට කිසිදු දියුණුවක් නැහැ කියලා මේ සාමින්වහන්සේ කරපු උත්සාහය තරම මේ සාමින්වහන්සේ දුක හිතුණා. ඇස්වලින් කඳුළු ආවා. එතකොට දේවතාවෙක් ඇවිල්ලා කියනවා අන්නලෝ. ඔහො මේ අන්නලෝ කිව්වත් අන්නෙක් කියන්නේ. එහෙම කියලා කිව්වා. ඊට පස්සේදී අර හාමුදුරුව මොකද්ද දෙවියන්ට ඇඟිල්ල දික් කරේ නැහැ. හිතට නිග්‍රහ කළා. ඇත්ත නෙන්නම් අර කියන්නේ. මම අඬන ලෝකෙක අඬන කෙනෙක්. සිහිය පිහිටුවා ගත්ත හොඳට. එහෙම කළා නබෝ දිනකින් රහත් වෙනවා. ඉතින් අන්න එහෙම මේ හිතට නිග්‍රහ කරගන්න පුළුවන් වෙන්න ඕන. තේරුණා? දැන් කාරණා කීයක් කිව්වද? 18ක් කියලා කියනවා. හොඳයි. එතකොට මේ ආර්යයන් වහන්සේලා දකින්න ඕනේ. ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම හිතර නිග්‍රහ කරගන්න ඕන. මොකක් ඇති කරගන්නද? කුමක් දුරු කරන්නද? අසත්තස්ස. ඔව්. මුලාව සිහිය නැති කරගන්න. ඒ වගේම අසම්පජඤ්ඤේ දුරු කළා සම්පජඤ්ඤේ ඇති කරගන්න. ඊළඟට සිතෙහි වික්ෂිප්ත බව දුරු කළා සිතෙහි සමාධිය ඇති කරගන්න. තේරුණා? තයෝ මේ භික්කවේ ධම්මේ අපහාය අභබ්බෝ අරියාන මදස්සන කම්මෙතං පහතුන් අරිය ධම්මස්ස අසෝතු කම්මෙතං පහතුන් උපාරම්භ චිත්තං පහතුන් කතමේ තයෝ උද්දච්චං අපහාය අසංවරං අපහාය දුස්සිල්ලං අපහාය. එතකොට මේ කාරණා තුන දුරු කරන්න බෑ. මෙන්න මේ කාරණා තුන දුරු කරන්න නැතුව මොන කාරණා තුන? මේ ආර්යයන් වහන්සේලා දකින්න අකමැති බව, ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන්න අකමැති බව, ඒ වගේම සිතට නිග්‍රහ කරගන්න තියෙන නොදන්නාකම ඒ ටික දුරු කරගන්න බෑ මේ තුන දුරු කරන්නේ නැතුව. මොකක්ද උද්දච්චං අප්පහාය, උඩඟු බව දුරු කරන්නේ නැත්නම් මම තමයි ඔක්කොම දන්නේ කියලා හිතුවා ඉවරයි නේද? ඒ නිසා හැම වෙලාවකම හිතන්නුන් කොහොමද? බුදුහාමුදුරුව තමයි දන්නේ මට වරදින්න පුළුවන්. මට ඕන වෙලාවක වරදින්න පුළුවන්. මේ පියවර උස්සලා ඉදිරියට ගන්න මොහොතේ ඒ මොහොතට වරදින්න පුළුවන්. මේ හුස්ම ඉහළට අරගෙන පහළට හෙළන මොහොතේ මට වරදින්න පුළුවන්. ඒ නිසා හැම මොහොතකම මට වරදින්න පුළුවන් කියලා දැනගන්න ඕන. එතකොට උද්දච්චං අප්පහාය, උද්දච්චය දුරු කරන්න, උඩඟු බව දුරු කරන්න ඕන. ඒ වගේම දුස්සිල් අසංවරං අප්පහාය, අසංවරය කියලා කිව්වේ ඒ කය වචන දෙකේ තියෙන අසංවර භාවය දුරු කරගන්න ඕන. දුස්සිල්ලං අප්පහාය, මේ කයින් වචනෙන් සිදුවෙන වැරදි නිවැරදි කරගන්න ඕන. මෙන්න මේ තුන කරන්නේ නැතුව. මොන තුනද? උද්දච්චය තේරුම් ගන්නේ නැතුව මම තමයි කෙරුවා කියලා හිතුවොත් ඉවරයි ඈ. ඊළඟට අසංවරං, සිත කය වචනය කියන මේ තුන් දොරේම අසංවර භාවය පිහිටියොත් ඒක දුරු කරන්න ඕන. ඒ වගේම දුස්සිල්ලං අප්‍රහාය, මේ දුසිල්වත්කම සිත කය වචනෙහි තිබෙන එයින් කෙරෙන කිලිටි ගති දුරු කරගන්න ඕන. ඒක දුරු කළ යුත්තේ මොකක් දුරු කරන්නද? දැන් කෙනෙකුට අදහසක් නැත්නම් කෙනෙකුට කෙනෙකුට අදහසක් නැහැ, එයා ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. දැන් අර සමහර අය කියන්නේ මම කිව්වේ පන්සලට යන්න ඕනේ ස්වාමීන් වහන්සේ, මම පින් කරන්නෙත් නැහැ පව් කරන්නේ. දැන් එයා කවුද? එයා දන්නවා. එයා දැන් බුදුහාමුදුරන්ටත් ඇවිහෙලින්නේ නේද? ඇයි? එයා කර්මයේ විපාකය ගැන දන්න නිසා නේ එයා නොයන්නේ නේ. එතකොට ඒක උඩඟු කම. එතකොට එයාට අරියන් වහන්සේලා දකින්නවත්, ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නවත්, ඒ වගේම උපාරම්භ චිත්තය දුරු කරගන්නවත් පුළුවන් කමක් නැහැ. එයාට දුරු කරගන්න නම් මෙන්න මේ ධර්ම තුන දුරු කරන්න ඕන. උද්දච්චය දුරු කරන්න ඕන. ඒ වගේම අසංවරය දුරු කරන්න ඕන. දුස්සීලං, දුස්සීල භාවය දුරු කරන්න ඕන. ඒක දුරු කරන්න ඕන කියලා එහෙම අදහසක්වත් තියෙන්න ඕන. ඉමේකෝ භික්ඛවේ තයෝ ධම්මේ අප්පහාය, මෙන්න මේ ධර්ම තුන දුරු කරන්නේ නැතුව උද්දච්චකම, අසංවරකම, දුස්සීලකම කියන මේ ධර්ම තුන දුරු කරන්නේ නැතුව අප්පහාය අබබ්බෝ අරියාන මදස්සන කම්මෙතම් පහතු, අරිය ධම්මස්ස අසෝතු කම්මෙතම් පහතු, උපාරම්භ චිත්තම් පහතු. ආර්යයන් වහන්සේලා දැකීම, ආර්ය ධර්මයේ ශ්‍රවණය කිරීම, සිතට නිග්‍රහ කර ගැනීම කියන මේ කාරණා ඇති කරගන්න තේරුණාද? දැන් කාරණා කීයක් කිව්වද? 21. හොඳයි. තයෝ මේ භික්ඛවේ ධම්මේ අප්පහාය අබබ්බෝ උද්දච්චං පහතුන් අසංවරං පහතුන් දුස්සිල්ලං පහතුන්. කතමේ තයෝ අසද්ධියං අප්පහාය අවදඤ්ඤුතං අප්පහාය කෝසජ්ජං අප්පහාය. අර කියපු කාරණා තුන. මොන කියපු කාරණා තුනද? උද්දච්චකම, අසංවරය, දුස්සීල බව දුරු කරගන්න බැහැ. මෙන්න මේ කාරණා තුන දුරු කරන්නේ නැතුව. මොන කාරණා තුනද? අසද්ධියං අප්පහාය, අසද්ධාව දුරු කරන්නේ නැතුව. සද්ධාව කිය අසද්ධාවේ විරුද්ධ වචනේ මොකක්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? තුනුරුවන් කෙරෙහි පැහැදිලි. මොකද ඇයි අපි තුනුරුවන් කෙරෙහි පහදින්න උනන්නේ? මුලින්ම සඳහන් කරා බුදුන් වඳින හැම වෙලාවකම මතක් කරන එකක් තමයි බුදු හාමුදුරුවෝ කියලා කියන්නේ. දැන් මේ සූත්‍රය ආරම්භ කිරීම කොහොමද? මේ සූත්‍රය ආරම්භ කිරීම පාඩයක් සඳහන් කරලා මහණෙනි, මේ බුදු හාමුදුරුවෝ පහළ වෙන්නේවත් ආර්ය ධර්මයේ පවතින්නේවත් නැහැ මේ ලෝකෙෙහි. මෙන්න මේ ධර්ම තුන නැත්නම් මොන ධර්ම තුනද? ජාති, ජරා, මරණ. දොට ඒ ධර්ම තුන තියෙන නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මේ ධර්මයක් පවතින්නේ ඔන්නේ ධර්ම තුන තියෙන නිසා. ඒ ධර්ම තුන නැත්තම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. ඇයි ඒ? දුක. දුකක් නැහැ. ඉපදුණු නිසා නෙමෙයි දුක. විරායන නිසා නෙමෙයි මරණය. මැරෙන නිසා නෙමෙයි ආපහු ඉපදීම. ඒ ඔක නැත්නම් බුදු කෙනෙක් පහළ විය යුත්තේ නැහැ. නේ? එහෙනම් සද්ධාව කියලා කියන්නේ මොකක්ද? බුදුහාමුදුරෝ මාර හැමදාම කියන බෝසතාණන් වහන්සේ වශයෙන් ඉද්දි උන්වහන්සේට ඕනෑතරම් සැප සම්පත් තිබුණා නේද? හැබැයි උන්වහන්සේ හෙව්වේ එක නෙවේ. හෙව්වේ ඉපදීමෙන් අත්මිදෙන මග. දිරායෑමෙන් අත්මිදෙන මග. මේ මරණයෙන් අත්මිදෙන මග. ඒ ගිහිල්ලා උන්වහන්සේ ගුරුවරු ළඟට ගියා. ඒ තැන්වලදීත් උන්වහන්සේ ධ්‍යාන සමාපත්තිය ඉපදෙව්වා. නමුත් උන්වහන්සේට හොයාගන්න බැරි වුණා. මොකද්ද? ඉපදීමෙන් අත්මිදෙන මග. දිරායෑමෙන් මරණයෙන් අත්මිදෙන මග හොයන්න බැරි වුණා. ඒ නිසා තමයි උන්වහන්සේ ගිහිල්ලා සම්භූ ඥානේ මේ තමන්ම මේ පරිේශණය කළේ. ඒ කළ උන්වහන්සේ මේ නිවන සාක්ෂාත් කළා. නිවන කියන්නේ මොකක්ද? මේ ඉපදීමෙන් අත්මිදුන, දිරායෑමෙන් අත්මිදුන, මරණයෙන් අත්මිදුනා වූ ස්වභාවයයි නිවන කියන්නේ. එහෙනම් අපි බුදුහාමුදුරු විශ්වාස කරන්න ඕනේ. මමත් උපදින කෙනෙක්, දිරායන කෙනෙක්, මියදෙන කෙනෙක්. එහෙනම් එයින් අත්මිදීම සඳහා මම බුදුහාමුදුරු විශ්වාස කරන්න ඕන, සරණ යන්න ඕන. අන්න එහෙම කෙනෙක් බුදුහාමුදුරු විශ්වාස කරනවා නම් සරණ යනවා නම් මොකද අන්න එකට කියනවා සද්ධාව කියලා. ඒ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් අත්මිදීමට කෙනෙක් ධර්මයේ සරණ යනවා නම් ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යනවා නම් ඒක සද්ධාව. ඒ සද්ධාව ඊට පස්සේ දියුණු කළ යුතු එකක්. මම අර කිව්වේ ධර්මයේ දැනගෙන අර අට තැනසකේ දුරු කර ගන්න ඕන අපි මේව කතා කරලා. ඊළඟට දොර සද්ධාව දුරු කරන්න ඕන. මන්ද සද්ධාව කියලා කියේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන විශ්වාසය. ඒ කියලා කියන්නේ ධර්මයේ සංඝයාත් අහිතිය තෙන්ද. ඇයි ඒ අපි විශ්වාස කළ යුත්තේ? මමත් මේ ඉපදෙන දිරායන මියදෙන කෙනෙක්. එින් අත්මිදීම සඳහායි බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්න ඕන. අන්න එහෙම අසද්ධාව දුරු කරගත්තේ නැත්නම් ස්වභාවයෙන්ම තියෙන්නේ මොකද්ද? අසද්ධාව තමයි තියෙන්නේ. ඒක දුරු කරගත්තේ නැත්නම් යාට අර මුලින් කිව්ව උද්දච්චයවත් අසංගරයවත් දුස්සීල බවවත් දුරු කරගන්න බෑ. ඒ වගේම අවදඤ්ඤුතං කියලා කියන්නේ පරිත්‍යාගශීලී නැත්නම් මසුරෙක් නම් ලෝභෙක් නම් මසුරුමල වැඩි නම් එයාට මේ අර මුලින් කියපු කාරණා තුන දුරු කරගන්න බැහැ. කෝසජ්ජා දැඩි වැලිල නම් දැඩි ඇලීමක් තියනවා නම් අසද්ධාව තියනවා නම් එයාට ওই කියන කාරණා තුන තියෙනවා. අපි මේ දන් දෙන්නේ එක එකයි එක එක අරමුණින් දන් දෙනවා. නමුත් අපි දන් දෙන්නේ අර ලෝභ දේශ මෝහ දුරු කරගෙන චිත්තසංතාන ඒව දුරු කරගන්න. ඒව දුරු කළ යුත්තේ ඇයි? මේ ජාති ජරා මරණ දුකෙන් අත්මිදෙන්න. ඒකට ඒකට තමයි පරිත්‍යාග කරන්නේ. එහෙම නැතුව කරන පරිත්‍යාග මේ 31 වටේ කැරගෙන්න හේතු වෙනවා මිසක නිවෙන්න හේතු වෙන්නේ නැහැ. තේරෙනවද? හොඳයි. ඒකට අවදඤ්ඤුතං කියලා කියන්නේ පරිත්‍යාගශීලී බව. ඒ පරිත්‍යාගශීලී බව නොමෙතිකම තමයි අවදඤ්ඤුතං කියලා කියන්නේ. මේ පරිත්‍යාගශීලී බව අපි ඇති කරගන්න ඕන එක. කෝසජ්ජං ඇලීම මේක දුරු කරගන්න ඕනේ. එකක් මෙන්න මේ කාරණා තුන තියෙනවා නම් කෙනෙකුට අර මුලින් කියපු කාරණා ටික දුරු කරන්න බෑ. කෙනෙකුට අසද්ධාව තියෙනවා නම් අවදඤ්‍යුතං හෙවත් පරිත්‍යාගශීලී නොවන බව තියෙනවා නම් කෝසජ්ජං හෙවත් දැඩි ඇලීම තියෙනවා නම් එයාට අර ඉහතින් සඳහන් කළ උද්දච්චය දුරු කරන්නවත් අසංවරය දුරු කරන්නවත් දුසිල්වන්ත භාවය දුරු කරන්නවත් පුළුවන්කම නැහැ. ඉමේකෝ භික්ඛවේ තයෝ ධම්මේ අප්පහාය අබබ්බෝ උද්දච්චං පහතුං අසංවරං පහතුං දුසිල්ලං පහතුං. අන්නල ධර්ම තුන දුරු කරන්නේ නැතුව මහන්නේ මේ උද්දච්චය මේ අසංවරය දුසිල්ල භාවය දුරු කරන්න බැහැ. තේරුණා? දැන් කාරණා කීයක් කිව්වද? 24ක් කියලා. තයෝ මේ භික්ඛවේ ධම්මේ අප්පහාය අබබ්බෝ අසද්ධියම් පහතුම් අවදඤ්‍යුතම් පහතුම් කෝසජ්ජම් පහතුම් කතමේ තයෝ. අනාදරියම් අප්පහාය දෝවචස්සතම් අප්පහාය පාපමිත්තම් අප්පහාය ඉමේකෝ භික්ඛවේ තයෝ ධම්මේ අප්පහාය අබබ්බෝ අසද්ධියම් පහතුම් අවදඤ්‍යුතම් පහතුම් කෝසජ්ජම් පහතුම්. දැන් මේ අසද්ධාව දුරු කරන්නවත් ඒ වගේම මේ පරිත්‍යාගශීලී අපරිත්‍යාගශීලී බව දුරු කරන්නවත් ඒ වගේම දැඩි ඇලීම දුරු කරන්නවත් පුළුවන් කමක් නැහැ මෙන්න මේ ධර්ම තුන දුරු කරන්නේ නැතුව. මොන ධර්ම තුනද? අනාදරිය, ගෞරවයක් නොමෙතිකම්. අනාදරියන් කියලා කියන්නේ, අනාදරිය කියලා කියන්නේ අගෞරවය කරනවා නම්. ඒ කියන්නේ ගෞරවයක් නැහැ. ගෞරවයක් නැහැ කියලා කියන්නේ. ගෞරවයක් නැහැ. ඒ කියන්නේ මේ ගෞරවවන්ත භාවයක් නැහැ. ඒ කියන්නේ අන්න හරියු අන්න හරියු ඒ ඒක තමයි. මේ පිදී යුත්තාට පිදීම, ගෞරව කළ යුත්තාට ගෞරව කිරීම ඒව නැහැ. කියන්නේ වැඩිහිටියෙකුට ගෞරවයක් කිරීමක්වත් ඒ මොකක්වත් එහෙම ගුණ ධර්මයක් නැහැ. විතරක් මානෙ. ඔව් ඒක තමයි. එයිම යාට වඳින්නේ. එහෙම අයියාට මම ගෞරව කරන්නේ. හිත හැම වෙලාවකම අර මාන්නය මතු කරලා දෙනවා. ඒක ස්වභාවයක්. එතකොට ඒක යාට ඒක තේරුම් ගන්න තේරෙන්නේ නැහැ. ඒකට කියනවා අනාදරිය, අගෞරවය තියනවනะ. ඒ වගේම දෝව චස්සතම්. ඒ කියලා කියන්නේ අනිත් කෙනා කියන එක අහන්න කැමති නැහැ. ඒකද කියනවා අකීකරු කම කියලා. දෝව චස්සතා. කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කවුරු මොනවා ඇවිල්ලා කිව්වා? දැන් බැනගෙන ආවත් අහගෙන ඉන්නවනේ. අහගෙන ඉඳලා තමයි උත්තරයක් කියන්නේ. දැන් අර ගෞරවයක් නැත්නම් අපි හිතමු අපේ ළඟ භික්ෂුන් කාට හරි ගෞරවයක් නැහැ. හැබැයි ආ හොඳ දෙයක් කියනවා. අපිට අපේ හිතේ යාට ගෞරවයක් නැත්නම් යා කියන එක කීකරු වහන්න අපිට පුළුවන් කම නැහැ. ඒකනේ අපිට පුංචි කාලු ගන්නන්නේ ගුරුවරයාට ගෞරව කරන්න. ඊට පස්සේ ඒකේ මොකද තියෙන්නේ? කීකරු කම. එතකොට දැන් සාරිපුත්ත හාමුදුරුවෝ මහාන කලේ කවුද? සාරිපුත්ත හාමුදුරුවෝ මහාන කලේ බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවෝ ගුරුවරයා කවුද? අස්සජී හාමුදුරුවෝ. හැමදාම නිදිය ගන්නකොට මොකද්ද බලන්නේ? අස්සජී හාමුදුරුවෝ අද කොහෙද? වැඩේ ඉන්නේ. ඒ පැත්තට හිස දානවා මිසක ඒ පැත්තට පය දාලා නිදිය ගන්න. අන්නත් පේනවනේ මේ චරිතවල තිරිච්චිය. එතකොට අනාදරියම් අගෞරවය, ඒ වගේම දෝචස්සතා අකීකරුකම දුරු කරන්න ඕනි එක. ඊළඟට පාප මිත්තන් අපහාය, මේ පවිතු මිතුරා දුරු කරන්නේ නැතුව අර කියන කාරණා ටික ඇති කරගන්න බෑ. මෙන්න මේ තුන දුරු කළ යුතු තුන. මොන තුනද? අනාදරිය, ඒ කියලා කියන්නේ අගෞරවය, දෝචස්සතා අකීකරුකම, පාප මිත්තන්, පාප මිත්තන් පවිතු මිතුරු ආශ්‍රය කිරීම, ඒක දුරු කළ යුතු එකක්. ඒ ටික දුරු කරන්නේ නැතුව මොකද්ද? අප්පහයි, ඉමේකෝ භික්කවේ තයෝ ධම්මේ අප්පහයි අබබ්බෝ අසද්ධියම් පහතු. ශ්‍රද්ධාව ඇති කරගන්න බෑ. අවදන්්‍යතම් පහතු, පරිත්‍යාග සීලී බව ඇති කරගන්න බෑ. කෝසජ්ජම් පහතු, දැඩි ඇලීම දුරු කරගන්න බෑ. හොඳයි. තයෝ මේ භික්කවේ ධම්මේ අප්පහාය අභබ්බෝ අනාදරියම් පහතුන් දෝසච්චතම් පහතුන් පාපමිත්තතම් පහතු කතමේ තයෝ. මෙන්න මේ ධර්ම තුන දුරු කරන්නේ නැතුව අර කියපු අනාදරීය ස්වභාවයවත්, අගෞරව ස්වභාවය, ඒ වගේම අකීකරු බවවත්, පවිතු මිතුරන් ඇසුරු කිරීමවත් දුරු කරන්න බෑ. මොන තුන නැතුවද? කතමේ තයෝ අහිරිකං අප්පහාය, අනුත්තප්පං අප්පහාය, පමාදං අප්පහාය. අහිරිකය කියලා කියන්නේ මොකද්ද? ලැජ්ජා නැතිකම. මොකට ලැජ්ජා නැතිකමද? පවට ලැජ්ජා නැත්නම්. ඒ වගේම පවට බිය නැත්නම්. පවට ලැජ්ජාත් නැත්නම්, බියත් නැත්නම්, ඒ වගේම පමාදං, ප්‍රමාදය සහිතන. මොකද්ද මේ ප්‍රමාද? ප්‍රමාදය කියලා කියන්නේ මොකද්ද? ප්‍රමාද කියලා කියන්නේ මාද කියලා කියන්නේ සිහියට. ප්‍රමාද කියලා කියන්නේ සිහි මද බව, නැත්තම් විකල් වූ සිහිය. දැන් මේ හිටියට ඉන්නේ විකල් වෙච්ච සිහියක. ඉන්නේ සිහියෙන් වුණාට, හිතාගෙන ඉන්නේ සිහියෙන් ඉන්නවා කියලා, ඒ වුණාට ඉන්නේ විකල් වූ සිහියක. අන්න අරකට නම් පිස්සු කිව්වට පිස්සු ගාඩද? හොඳයි. එතකොට මෙන්න මේ ධර්ම තුන ප්‍රහාණය කරන්න නැතුව මේ පවට බිය වෙන්න ඕන, පවට ලැජ්ජා වෙන්න ඕන. දැන් අපි හිතින් වරදක් වෙන්න පුළුවන්නේ, වචනින් වරදක් වෙන්න පුළුවන්, කයින් වරදක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපව නොවෙන්න නම් මොකද වෙන්න ඕන? පවර ඒක කරන්න අපව බිය වෙන්න ඕන. ඒ වගේම ඒක කරන්න ලැජ්ජා වෙන්න ඕන. ඒ වගේම සිහිය පිහිටවා ගන්න ඕනේ. අපව මේ වැඩේ වෙන්න යනකොට මතක් කරගන්න. තේරුණා? එතකොට ඉමේකෝ භික්කවේ තයෝ ධම්මේ අප්පහාය අභබ්බෝ අනාදරියම් පහතුන් දෝසච්චතම් පහතුන් පාපමිත්තතම් පහතුන්. අන්නර ධර්ම තුන මේ අහිරිකය, හිරි, ඒ වගේම අනුත්තප්පය, ඒ වගේම පමාදය කියන මේ කරුණු තුන දුරු කරන්නේ නැතුව මේ අනාදරියන්, අගෞරව බව, දෝස් චස්සතම්, අකීකරු බව, පාපමිත්ත සේවනං, ඒ පවිතු මිතුරන්, පවිතු සුභා මිතුරන් ඇසුරු කිරීම කියන මේවා දුරු කරන්න බෑ අර ටික නැතුව. නේද? පැවට ලැජ්ජාවකුත් බියකුත් නැත්නම් පවිතු මිත්‍රයා ප්‍රිය වෙනව මිසක අප්‍රිය වෙන්නේ නැහැ නේ. දැන් කාරණා කීයක් කියලා? 30යි. 30ක් කියලා. දැන් අපහු මේ ටික බුදුහාමුදුරුව මුලින් ඉඳලා දේශනා කරනවා. අහිරිකෝයම් භික්කවේ අනුත්තප්පි පමත්තෝ හෝති, සෝ පමත්තෝ සමානෝ අබබ්බෝ අනාදරියම් පහතුන් දෝසච්චතම් පහතුන් පාප මිත්තතම් පහතු. එහෙනම් කාට හෝ මේ අහිරිකය නැත්තම්, ඒ කියන්නේ ලැජ්ජාව, බිය, ප්‍රමාද තියෙනවා නම්, ඒ කියන්නේ ලැජ්ජාව, ලැජ්ජා නැතිකම, බිය නැතිකම, ප්‍රමාද බව තියෙනවා නම්, එයාට මොකද අනාදරියම්, අගෞරව බව, දෝස චස්සතම්, අකීකරු බව, පාප මිත්‍ර සේවනය දුරු කරන්නට බැහැ. සෝ පාප මිත්‍රෝ සමානෝ, යම් කිසි කෙනෙක් පවිතු මිතුරන් පාප මිත්‍රයන් හා සමාන වුණොත්, අබබ්බෝ අසද්දින් පහතුන් අසද්ධාව දුරු කරන්නට, අවදඤ්ඤුතම් පහතුන් පරිත්‍යාගශීලී බව ඇති කරගන්නට, කෝසජ්ජම් පහතුන් දැඩි ලෝභ බව දුරු කරගන්නට පුළුවන් කමක් නැහැ. සෝ කුසීතෝ සමානෝ, මෙන්න මේ අර කියපු ධර්ම තුනෙන් යුක්ත වුණොත්, කුසීත වුණොත්, අබබ්බෝ උද්දච්චම් පහතුන් අසංවරම් පහතුන් දුස්සිල්ලම් පහතුන්, අර කියපු කාරණා ටිකෙන් අසද්ධාව නැත්නම්, පරිත්‍යාගශීලී බව නැත්නම්, දැඩි ඇලීම, කියන්නේ ඒක දුරු කරගන්න බැරි නම් එයාට උද්දච්චය දුරු කරගන්න, අසංවරය දුරු කරගන්න, දුස්සීල භාවය දුරු කරගන්න පුළුවන් කමක් නැහැ. සෝ දුස්සීලෝ සමානෝ, ඒ දුස්සීලේ කා සමාන වුණොත්, අබබ්බෝ අරියාන දස්සන කම්මිතා, ආර්යයන් වහන්සේලා දැකීමම කැමැත්ත ඇති කරගන්න, අරිය ධම්මස්ස අසෝතු කම්මිතා, ආදී ධර්මයේ ශ්‍රවණීය ීමේ කැමැත්ත ඇති කරගන්න, උපාරම්භ චිත්තං සිතට නිග්‍රහ කර ගැනීමේ හැකියාව ඇති කරගන්න බෑ. සෝ උපාරම්භ චිත්තෝ සමානෝ, අර කිලිටි ස්වභාවයෙන් යුක්ත වුණොත්, අබබ්බෝ මුට්ට සච්ඡම් පහතෝ, මුලා වූ සිහිය, අසම්පජඤ්ඤා නුවණ, මද බව, චේතසෝ වික්ඛේපං සිතෙහි කලබල ස්වභාවය, වික්ෂිප්ත භාවය දුරු කරගන්න බෑ. එතකොට සෝ වික්කිත චිත්තෝ සමානෝ, කලබල වූ සිතකට සමාන වුණොත්, අබබ්බෝ අයෝනිසෝ මනසිකාරම් පහතුම්, කුම්මග්ග සේවනම් පහතුම්, චේතසෝ ලීනත්තම් පහතුම්, එයාට පුළුවන් කමක් නැහැ. අයෝනිසෝ මනසිකාරය, ඒ වගේම වැරදි මගෙහි ගමන් කිරීම, චේතසෝ ලීනත්තම් සිතෙහි ලීන බව, අලස බව දුරු කරගන්න බැහැ. එතකොට සෝ ලීන චිත්තෝ සමානෝ, අබබ්බෝ සක්කාය දිට්ඨින් පහතුම්, මේ ලීන වූ හිතකින්, කම්මැලි වූ හිතකින් ඉන්නවනම්, එහෙම කම්මැලි වූ සිතකට සමාන වුණොත්, ඔහුට පුළුවන් කමක් නෑ. මොකද්ද සක්කාය දිට්ඨින් පහතුම්, විචිකිච්ඡම් පහතුම්, සීලබ්බත පරාමාසම් පහතුම්, මේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය දුරු කරන්න බෑ. සෝ විචිකිච්ඡෝ සමානෝ, විචිකිච්ඡාවට සමාන වුණොත්, අබබ්බෝ රාගම් පහතුම්, දෝසම් පහතුම්, මෝහම් පහතුම්, එයාට පුළුවන් කමක් නැහැ රාගය පහ කරන්න, දේශය පහ කරන්න, මෝහය පහ කරන්න. සෝ රාගං අපහාය, දෝසං අපහාය, මෝහං අපහාය, අබබ්බෝ ජාතිං පහතුම්, ජරං පහතුම්, මරණං, එයාට පුළුවන් කමක් නැහැ ජාතිය, ජරාව, මරණය. එහෙනම් දැන් කොතන ඉඳලා දෙන්න ඕන? පවට ලැජ්ජා වෙනවා. ඒ ටිකත් බුදුහාමුදුරුවෝ මේ දේශනා කරලා තියෙනවා. හිරිමාය බික්කවේ ඔත්තප්පි අපමත්තෝ හෝති. ලැජ්ජාව බය, මහණෙනි ලැජ්ජාව බය තියෙන්න ඕන. අපමත්තෝ, සිහිය පිහිටවා ගන්න ඕන. සමානෝ අපමත්තෝ සමානෝ, අබබ්බෝ අනාදරි, බබ්බෝ අනාදරියම් පහතුන්, දෝසච්චතම් පහතුන්, පාපමිත්තතම් පහතුන්. අන්නේම අරතුන පිහිටවා ගත්තොත් එයාට පුළුවන් කම තියෙනවා ගෞරවය ඇති කරගන්න, ඊළඟට කීකරුකම ඇති කරගන්න, පාපමිත්ත සේවනයෙන් දුර වෙලා කල්යාණ මිත්‍ර සේවනය ඇති කරගන්න. සෝ කල්යාණ මිත්‍රෝ සමානෝ, බබ්බෝ අසද්ධියම් පහතුම්, අවදඤ්ඤුතම් පහතුම්, කෝසජ්ජම් පහතුම්, අnder කල්යාණ මිත්‍ර හා සමාන වුණොත් එයාට පුළුවන්කම තියෙනවා මොකක්ද? සද්ධාව ඇති කරගන්න, පරිත්‍යාගශීලී භව ඇති කරගන්න, දැඩියලීම දුරු කරගන්න. සෝ ආරද්ධ විරියෝ සමානෝ බබ්බෝ උද්දච්චම් පහතුම් අසංවරම් පහතුම් දුස්සිල්ලම් පහතුම්. අන්නේ වීර්යවන්ත භාවයෙන් යුක්ත වුණොත් එයාට පුළුවන් උද්දච්චය දුරු කරගන්න. ඊළඟට අසංවරය දුරු කරගන්න, දුස්සීල භාවය දුරු කරගන්න. එතකොට සෝ සීලවා සමානෝ බබ්බෝ අරියාන මදස්සන කම්්‍යතම් පහතුන් අරිය ධම්මස්ස අසෝතු කම්්‍යතම් පහතුන් උපාරම්භ චිත්තම් පහතුන්. එයාට පුළුවන්කම ලැබෙනවා මේ උද්දච්චයත් අසංවරයත් දුස්සීල භාවයත් ප්‍රහීණය කළොත් එයාට පුළුවන් ආර්යයන් වහන්සේලා දැකීමේ කැමැත්ත ඇති කරගන්න. ඒ වගේම අරියේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම සිතට නිග්‍රහ කරගන්න පුළුවන්. සෝ අනුපාරම්භ චිත්තෝ සමානෝ බබ්බෝ මුට්ට සච්ඡම් පහතුන් අසම්පජඤ්ඤම් පහතුන් චේතසෝ වික්ඛේපම් පහතුන්. අර කාරණා තුන තිබුණොත් එයාට පුළුවන් මුලානෝ සිහියක් ඇති කරගන්නට. ඒ වගේම නුවණ ඇති කරගන්න පුළුවන්. චේතසෝ වික්ඛේපම් පහතුන් සිතෙහි වික්ෂිප්ත භාවය දුරු කරගන්න පුළුවන්. සෝ අවික්ඛේප චිත්තෝ සමානෝ බබ්බෝ අයෝනිසෝ මනසිකාරෝකාරම් පහතුන් කුම්මග්ග සේවනම් පහතුන් චේතසෝ ලීනත්තම් පහතුන්. අන්නර මුට්ට සච්ච භාවයත් අසම්පජඤ්ඤය චේතසෝ වික්ඛේපයත් දුරු කරගත්තොත් එයාට පුළුවන් යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න, කුම්මග්ග සේවනයේ වෙනුවට නිවැරදි මඟ සම්මාදිට්ඨිය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තෝරගන්න පුළුවන්. ඊළඟට චේතසෝ ලීනත්තම් සිතෙහි මැලි බව දුරු කරගන්න පුළුවන්. සෝ අලීන චිත්තෝ සමානෝ කම්මැලි නොවුණු සිතකට සමාන වුණාම චේතසෝ අලීන චිත්තෝ සමානු බබ්බෝ සක්කාය දිට්ඨිම් පහතුන් විචිකිච්ඡම් පහතුන් සීලබ්බත පරාමාසම් පහතුන්. එයාට පුළුවන් සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාසය දුරු කරගන්න. සෝ අවිකිච්ඡෝ සමානෝ බබ්බෝ රාගම් පහතුන් දෝසම් පහතුන් මෝහම් පහතුන්. එයාට විචිකිච්ඡාව දුරු වුණොත් එයාට පුළුවන් මොකක් දුරු කරගන්න? රාගය, දේශය, මෝහය දුරු කරගන්න පුළුවන්. සෝ රාගම් පහය, දෝසම් පහය, මෝහම් පහය, බබ්බෝ ජාතිම් පහතුන්, ජරම් පහතුන්, මරණම් පහතුන්. එයාට පුළුවන් ජාති, ජරා, මරණ කියන මේ ධර්මයන් පහ කරගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ඉන්නේ අවසිහියේ. මේ ඉන්නේ හීනෙක. මම මේක හොඳ මතක තියාගන්න උනේක තමයි මේ අවසිහියෙන් හීනෙක තමයි ඉන්නේ. හීනෙ දකින වෙලාවේ අපිට ඒ හීනේ ඇත්තා. ඇහැරුණාම බොරුවක්. ඒ වගේ මේ පේන්නේ හීනයක්. ඒක යෝනිසෝ මනසිකාරයේ පිටවාගෙන අප්‍රමාදීව මේ ධර්මානුකූලව මේ ජීවිතය පවත්වනකොට මේක හීනයක් බව තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි හීනවල ඇලිලින්න කැමති නෑනේ නේද? ඒ වගේ අන්නේ හීනෙන් ඇහැරෙනවා. අන්නේ ඇහැරුණු දවසට අර ජාති, ජරා, මරණ කියන මේ දුක දුර වෙනවා. දැන් අදට ප්‍රමාණ ගැටලු තියෙනවා. අන්තිමටම කිව්වේ මේ ලැජ්ජා භය සහ ප්‍රමාදය කියලානේ. එතකොට ප්‍රමාදය කියන්නේ අසතියනේ. එතකොට දැන් ඉස්සල්ලා කියන අයෝනිසෝ මනසිකාරය එතන වෙනසක් තියෙනවා. දැන් සතිය දැන් අපිට දැන් අපිට දැන් සතිය තිබි දැන් අපි පුරුදු කළා. ඒ කියන්නේ දැන් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් සතිය පුරුදු කරනවා. අපිට හැම වෙලාවෙම සතිය නැහැ. හැබැයි අපි අර යම් වෙලාවක් හෝ අප්‍රමාදීව සිහිය තියෙනකොට ඉන්න පුළුවන්. හැබැයි ලැජ්ජාව බය කියන දෙක නැත්නම් කෙනෙකුට එයාට අර කියන්නේ අතෙන්ට එන්න බෑ. සිහිය පවත්වන්න බෑ. එයා ප්‍රමාදයි. ප්‍රමාදයි කියලා කියන්නේ එයාට සිහිය පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපිට අර යම් යම් කාල පරාසයන් සිහිය පවත්වන්න පුළුවන්. ඒ සිහිය හරියට දනගාන ළමයෙක් වගේ හිටින් වැටෙනවා නැකිටිනවා වැටෙනවා නැකිටිනවා එහෙමනේ. හැබැයි එහෙමවත් සිහියක් පවත්වන්න එයාට බෑ. ඒකයි ප්‍රමාද කියලා කියන්නේ. ඒ කියන්නේ සංක්ෂිප්ත වශයෙන් ගත්තහම මුලා වූම සිහියක් තියෙන්නේ, ප්‍රමාද වූම සිහියක්. උත්සාහයක්වත් නැහැ. නෑ නෑ. මනෝ සංජේතන ආහාරය නැති කරගන්න අන්න ඒක තමයි. අන්න ඒක තමයි භාවනාවක් අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මම කියවනේ දැන් අපිට කබලීකාකාර ආහාරයේ තියෙන රාගය අපිට මේකේ තියෙන අනිත් අනිත්‍යම නිහි කිරීමෙන් ඒක අසුභයම නිහි කිරීමෙන් අපිට ඒ රාගය දුරු කරගන්න පුළුවන්. ඒක අපිට තේරෙනවා මේක දුරු වෙනවා කියන්නේ. ඊළඟට ස්පර්ශයත් එහෙමයි. ස්පර්ශයත් අපිට යමක් ඇහැට නම් ස්පර්ශ වෙන, කනට නම් ස්පර්ශ වෙන්නේ. ඒ ටික අපිට තේරුම් අරගන්න පුළුවන් සහ ඒක අසුභ වශයෙන් වඩා ගන්න පුළුවන්. හැබැයි මනස කියන එක අපි මේ ධර්මයත් එක්ක එල්ලිලා ගොඩක් වෙලා ගියාම ඒ ටිකක් හරි අවබෝධයක් හරි එන්නේ මම මේ මනෝ සංචේතන ආහාරයක ඉන්නේ කියන එක. එහෙම වෙලාවේදී අර විදියටම අසුබේනේ වඩන්න කිව්වා. අසුබේ මොකක්ද ඒකේ අසුබේ කියන්නේ? අපි දැන් සාකච්ඡා කළා ඒකේ අසුබේ තමයි. මේ 31 භවයක් තියෙනවානේ. ඒ 31 භවයේ උප්පත්තිය සැලසෙනවා මේ හිතන හැම සිතුවිල්ලකටම. ඒ කියන්නේ මේ දැන් හිතන්නකෝ අපි අට සමාපatti කියලා කියන්නේ මනෝ සංචේතන. එතකොට ඒකට අනුහත් උපතක් තියෙනවා. බ්‍රහ්ම ලෝකේ. එතකොට දැන් බ්‍රහ්ම වේලා උපදින්නේ සමාපatti වඩපු අය. ඒ කියන්නේ මේ හිතේ මොන සංචේත මනෝ මොන මේ හිත මොන මනෝ සංචේතනාවක තිබුණත් ඒකට අනුකූල විපාකයක් තියෙනවා. ඒක අසුභයක්. ඇයි ඒ අසුභ? ජාති ජරා ව්‍යාධි මරණ දුකින් ඈතර වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මොකද්ද කරන්නේ? ඒක තීරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මොකද්ද? මේ මනෝ සංචේතනාව අසුභයක්. එතකොට ඒකෙන් මිදෙන්න ඕන. අන්න ඒකෙන් මිදෙනකොට ස්වභාවය වශයෙන් වෙන්නේ ආනාපාන සතිය. එතකොට රැඳෙන්න තැනක් නැහැ. එතකොට අල්ලන්න තැනක් නැහැ. මනෝ සංචේතනාව විනිත් මිදුණා. තේරුණානේ. ඔය ටික දැනගෙන අපි භාවනාවට කරනකොට තවත් හොඳයි. හොඳයි. තව ගැටලු නැහැ නේද? හොඳයි. එහෙමනම් අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. පින්තුනේ මේ සම්බුද්ධ ශාසනය තුළ අපි ශ්‍රවණය කරන්ට ඕන මේ ජාති ජරා ව්‍යාධි මරණ පිළිබඳවයි. ඒ කුමක් නිසාද මේ ලැබූ මනුෂ්‍ය ආත්ම භාවයේ තමයි බුද්ධ ශාසනයක් සම්මුඛ වුනේ. බුද්ධ ශූන්‍ය කල්ප තියෙනවා. ඒ කාලයේ ඉපදුනොත් මේ ජාති ජරා ව්‍යාධි මරණ පිළිබඳව ශ්‍රවණය කිරීමක් ඇහිීමක් බොහොම දුර්ලභ වෙනවා. ඒ නිසා මේ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ආත්ම භාවයෙන් අපි මේ ජාති ජරා ව්‍යාධි මරණ පිළිබඳව සඳහන් වන එහෙට හේතු කාරක වන ධර්මයන් පිළිබඳවයි සාකච්ඡා කළේ. ඒ සාකච්ඡා කරලා අපි යම් යම් ධර්මෙන් අවබෝධයට පැමුණා. මේ ධර්ම දුරු කරන්නට ඕන. මේ ධර්ම දුරු කිරීමෙනුයි මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක දුරු කරන්නට පුළුවන් කියලා අපි යම් යම් ප්‍රමාණයෙන් අවබෝධයට ගත්තා, තේරුම් ගත්තා. ඒ නිසා මේ තේරුම් ගත්තු දේ ජීවිතේ අවබෝධ කරගන්නටත්, ඒ අවබෝධ කරගෙන මේ ජාති ජරා ව්‍යාධි මරණ නැමැති වූ මේ සාංසාරික දුකෙන් අත් මිදෙන්නටත් මේ ශ්‍රවණය කළා වූ සද්ධර්මය ඔබ හැම දිනාටම හේතුපකාරී වෙත්වා. මේ සිදු කළා වූ සියලුම කුසලානිසංස ධර්මයෝ ලෝකයේ සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරුන් ද අනුමෝදන් වෙත්වා, අනුමෝදන්ව ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. අප නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන්ව සසරේ දුකක නඟින් අත්මිත්වා අවසන උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම අපව හැදූ වැඩූ දෙමව්පියන්ටත්, ගුරුහරු කඳුන් ගුරුවරු ආදී හැම දෙනාටමත් මේ ධර්මයේ මේ දක්වා රැඟීමේදී යම් පිරිසක් ඒ වෙනුවෙන් කැපකිරීම කළා දේ හැම දිනාටත්, ඔබ අප හැම දිනාටමත් මේ දුක් සහිත සසරෙන් එතරව ඒ බුදුහාමුදුරුව සාන්තයයි ප්‍රණීතයයි දරුව මේ අවබෝධ කරව, මේ අවබෝධ කරන්නේ තා ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් අත් මිදෙනවාය කියලා යම් දහමක් දේශනා කළා දේ දහමම අවබෝධ කරගෙන මේ දුක් සහිත සසරෙන් එතරවෙන්ට මේ සර්ව ප්‍රකාරයෙන්ම සිදුකළ සියලු පින්දහම් නිවන් අවබෝධයටම පාරමිතාවක් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනාවක් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති. ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිංජතු. සාරිපුත්තාන තේරණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං පදන්තං පනමාමහං. ඕකාස වන්දාමි පංචු ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අපරාධ කමත මේ බන්ති. ඕකාස කමාමි බන්ති ද්විතියන්ති ඕකාස කමාමි බන්ති තියම් පියෝගාස තමා ලන්තේ සස්ස කමස් සුපර්තේ.